සමන්තාචක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ජානතෝ අහං බින්කවේ පස්සතෝ ආසවානං අයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කිංච බින්කවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං අයෝ හෝති ඉතිරෝපං ඉතිරෝපස්ස සමුදයෝ ඉතිරෝපස්ස අත්තංගමෝති විහාරවාසී ගරුතර ලොකුහාමුදුරන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය අවසරයි සැනෙහවත් වාසනාවන්ත පින්තුනි අදත් පිරිත් පරිසිදු කරන ධර්ම දේශනාමේ පුණ්‍ය කර්මය සහ ධර්ම ශ්‍රවණමිය කිරීමේ කටයුත්ත සිදු කරන අවස්ථාව උදෑසන ධර්ම සාකච්ඡාව තියෙන්නේ මේ පින්තුණ්ඩ ධර්මයේ පිළිබඳව තියෙන ගැටලු අහන්නට තියෙන අවස්ථාව. ඉතින් මේ සඳහා අපි අවස්ථාව සංසලා ගැනීම අදට නියමිත ධර්ම කොටසකුත් අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. පින්තුණි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ සපුරාම දුකෙන් නිදහස් වන ධමයක්. ලෝකේ ජීවත් වෙන සෑම සත්ත්වයෙකුගේම ඒකායන බලාපොරොත්තුව දුකෙන් නිදහස් වීමත් සතුටට සැනසීමට පත් වීමත්. එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියනකොටම අපට බොහෝ විට මතක් වන්නේ නිර්වාණාවබෝධය ලැබීම, දිව්‍ය ලෝකයේම, බ්‍රහ්ම ලෝකයේම, අවිඥා ලැබීම වගේ දේවල් තමයි මතක් වෙන්නේ. එමත් බුදුදහමේ තියෙනවා. නමුත් පින්තුනි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට උන්වහන්සේ සඳහන් කරන්නේ මහණෙනි මම කරුණු දෙකයි ලෝකෙට දේශනා කරන්න කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන කරුණු කීයද? ඔව් කරුණු දෙකයි ලෝකෙට දේශනා කරන්න කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අරගද්දු මොහොතෝ ත්‍රේදී මහණෙනි මම අතීතේ දැන මතුවටත් කරුණු දෙකක් විතරයි දේශනා කරන්න කියලා. ඊළඟට උන්වහන්සේ සඳහන් කරන මොකක්ද ඒ කරුණ දෙක කියලා. ඒ කරුණ දෙක තමයි දුකත් දුකෙන් නිදහස් වීමත් කියන කරුණ. එතකොට දුක කියන එක ලෝකේ හැමදාම තියෙනවා. එතකොට බුදුවරේ පහළ වෙන අස්තරණ ප්‍රධානම දේ තමයි ඒ සත්‍යාන්මින දුක පැහැදිලිව විස්තර කළ බීම සහ ඒ දුකෙන් නිදහස් වීම සඳහා තියෙන මාර්ග දේශනා කිරීම. ඒක තමයි බුදුවරේගේ ප්‍රධාන කාර්යභාරය. එතකොට පින්තුනි ඒ කරුණ දේශනා කිරීමේදී තමයි මේ කරුණු දෙක තමයි පස්සේ හතරක් වන්නේ. කොහොමද දෙක හතරක් වන්නේ? මේ දෙක තමයි චතුරාර්ය සත්‍ය වන්නේ. එතකොට දුක දුක නැති කිරීමක් කියන දෙක දුක නැවත කොටස් දෙකකට බෙදෙනවා. දුක දුකට හේතුවක් කියන විදිහට. ඊළඟට දුක නැති කිරීම කියන එක කොටස් දෙකකට බෙදෙනවා. දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාවතක් කියනවා. ඔන්න දෙක හතරක් වුණා. ඊළඟට මේ හතර පේනතුනේ නැවත ධම්මචක්ක සූත්‍රයේ 16 එකට බෙදෙනවා. 12කට බෙදෙනවා. ඒකට කියන්නේ ත්‍රිපරිවර්ත ද්වාදසාකාරය කියලා. එතකොට මේකමයි සත්‍ය ඥාන, සුත්‍ය ඥාන, පුතක් ඥාන වශයෙන් මේ හතර නැවත කොටස් තුනක් බෙදලා 12ක් බවට පත් වෙනවා. ඊළඟට මෙන්න මේ මාවතේ යද්දී මේ කරුණ දේශනා කරන්නේ ප්‍රධාන පදනමක පිහිටලා ඒ තමයි හේතුඵල ධර්ම කියන පදනම. දැන් ලෝකයේ පහළ වෙච්ච විවිධ ශාස්ත්‍රවරු ධර්මයේ දේශනා කළා. ධර්මයේ දේශනා කළේ ආත්මවාදී මත පිහිටලා. මේ කර්ම විඳින සත්‍යයම මේ කුසලාදුසල කර්ම සත්‍යයම නැවත ඉපදিলা මේ ඡනරෝපෝ විපාක විඳිනවා කියන පදනම ඉඳගෙන විස්තර කළා. බුදුදහමේ එහෙම කරුණ දේශනා කරනවා. ඒ තමයි සම්මාදිට්ඨියේ කම්මස්සකතා සම්මාදිට්ඨියටදී මේ කරුණ විස්තර කරනවා. හැබැයි වෙනතුනේ මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ඉක්මවල යන කොටසක් බුදුදහමේ තියෙනවා. අන්න ඒක දේශනා කරන්න තමයි බුදුරජාණන් වහන්සේ වැඩි අවධානයක් යොමු කළේ. අන්න ඒ කරුණ දේශනා කරද්දී තමයි හේතුඵල ධර්ම කියන එක දේශනා කළේ. දැන් සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නේ මේ සිදුවන දේවල් එක්ක අහම්බෙන් සිදු වෙනවා නැත්නම් ලෝකෙ මැවුම් පාර දෙවියෙක් ඉතිං කරනවා කියලා. ලෝකෙ සාමාන්‍ය මිලදාස්තරේ තමයි යන්නේ. සමහර අය කර්මේ මොකක්මක් නිසාද කරන්නේ වැඩි උච්චයට වාදේ විතරා ওই කිසිම දෙයකට කර්මේ බලපාන්නේ නිකන් සිදු වෙනවා අහම්බෙන් සිදු වෙනවා කියලා කියනවා තමයි. සමහර අය කියන මේ ලෝකෙ මැවිලා තියෙන දෙවියන්ගෙන් දෙවියෝ තමයි මේ හැම දෙයක්ම නිර්මාණය. එනිසා බටහිර දාර්ශනිකයෝ එක කියලා තියෙනවා. මේ ප්ලේටෝ කියන නම ආකෘති ලෝකයේ කියන එකක් තියෙනවා. ප්ලේටෝ කියන දාර්ශනිකයෙක් හිටින්නේ ග්‍රීසෙයි. ඔහු කියනවා මේ දිව්‍ය ලෝකයේ මේ හැම දෙයක්ම මොඩල් එකක් දිව්‍ය ලෝකයේ තියෙයි කියලා. ඉහළ තියෙයි කියලා. ඒකේ කාය පිටපතක් මෙතන මේ තියෙන කියලා. ඒකට අන්තිමට මේක එතෙන්ට යනවා කියලා කියන්නේ. දැන් මේකම තමයි ಭಾರತೀಯ දාර්ශනිකයන් කියුවේ බ්‍රහ්මයාගෙන් සියල්ලක් නැති වුණා අවසානයේදී බ්‍රහ්ම සහවිතාවයට පත් වෙනවා කියලා. බ්‍රහ්මයාගෙන් හැමදේම ඇති වුණා අන්තිමට විමුක්තිය කියලා කියන්නේ බ්‍රහ්මයාත් එක්ක එකතු වීම කියලා. ඒ නිසා මේ හැම දෙයක්ම බ්‍රහ්ම සර්වාංගකල විදම් බ්‍රහ්මන් කියලා රෙග්ගේරියම තියෙන මේකයි. මේ ඔක්කොම බ්‍රහ්ම කියලා කියන්නේ. ඒතර පත්‍යයන් කි විමුක්තියක් ලබන අවස්ථාවේදී මේ බ්‍රහ්ම තියන්න ඕනේ කියලා කියන්නේ. නමුත් බුදුදහම මෙන්න මේ අංශ දෙකේම බැහැරවින්දගෙන බුදුදහමේ සුවිශේෂී කාරණයක් මේ හේතුඵල සම්බන්ධයක් ගැන සඳහන් කරනවා. එතකොට මේ ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ අනිත් හේතුඵල සිද්ධාන්තයක් මත යනව මිසක් මේ සත්‍යේ කරන දෙයක් නෙවෙයි කියලා මේක කියන්නේ. දැන් අපිට සාමාන්‍ය සත්‍යයේදී සම්මුති සත්‍යයේදී අපි චතුරාර්ය සත්‍යය යන ගමන් මාගේදී සම්මාදිට්ඨිය මුල් පියවරදී අපි කියනවා හොඳ කර්ම කරන්න හොඳ කර්ම කරොත්ින් හොඳ විපාක තියෙනවා නරක කර්ම කරොත්ින් අපාගත වෙනවා කියලා අපි සාමාන්‍ය කරුණක් විග්‍රහ කරනවා. ඒක බුදුහාමුදුරේ දේශනා කළා. නමුත් පින්වතුනි ඒ කරුණ දේශනා කරලා ඊට වඩා තව ගැඹුරු කාරණයක් කරා යන්නයි මේ කම්මසකතා සම්මාදිට්ඨිය බුදුහාමුදුරේ දේශනා කළේ. මෙන්න මේ කරුණ සියල්ලක්ම විග්‍රහ කිරීමෙන් බුදුදහම අපේක්ෂා කරන්නේ පින්වතුනි දුකෙන් පුද්ගලයා නිදහස් කරවන්න. දැන් මහා දුක් ගොඩක් අපි මේ ඔළුවේ තියාගෙන ඉන්නේ. දැන් මෙතන ඉතිහාසයන් දැන් ගෙදර ගැන මතක් කර කර ඉන්නේ. ගෙදර ගැන හරි ඉන්න බෝඩිම ගැන හරි රැකියාව ගැන හරි ගෙදර දැන් කෑම වෙලා තියෙනවා. දැන් ගේට්ටුව වහලට මල්ලට කෑම දීලා තෝ ලොකු ටිකක් මේ දැන් ඔළුවේ තියෙනවා. මේ වාහනේ කවනා වාහනේ කවුරුත් කැල්ලක් අත් ගලවන්න ගිහිල්ලාද ඔවත් ඉතින් මේ බණ යන අතරේදී මේ සතරාස් සත්‍ය හවුවා ඒ අතරේදී ඔවත් වෙනවා ඉතින් ඒක ස්මතු වෙනවා. එතකොට මෙන්න මේක තමයි පින්නතුනි මේ දුකේ ස්වභාවය. බුදුහාමුදුරන්ගේ සැබෑදාම අපි දැනගත්තොතින් දැනගන්න උත්සාහ කර කරොතින් මේක අපිට මේක ලොකු වෙනසක් වෙන්න ගන්නවා. ඊළඟට දැන් අපි මතක් කරලා බලන්න අපි ගෙදර යන පොඩ්ඩක්. ගෙදරක් තියෙනවා නම් මේ අතන ගේවල් තියෙනවා නේද අපිට නම් ගේවල් නැහැ ඉතින්. මේ අතන දැන් තියෙන ගෙදර ගැන ඒකල බලන්න දැන්. දැන් අපි හිතන්නේ ගෙදර මෙහෙමයි ගෙදර අහවල් තැන තියෙන්නේ එහෙම කියලා අපි විස්තරයක් මතක තියෙනවා නේද. දැන් අපි හිතන්නේ මේ ගෙදර තියෙනයි කියලා නේද. දැන් අපර ගෙදර හොඳට පේනවා ගෙදර වහලා පේනවා. ඇඟේතර ඉස්සරහා කොටස පේනවා ලයිට් දානේව පේනවා ඔක්කොම දැන් අපිට පේනවා. දැන් අපි මේ බලන්නේ කොහොමද මේ? අපි දැන් මොකද්ද මේ සිදු කළේ? ඈ අපි මේ කලේ තියෙන තුනි කලින් දැකලා තිබිච්ච දෙයක් මතකයෙන් සිහි කිරීම මේ කලේ. ඒ වගේම සිහි කරන්න බලන්න අපිත් එක තියෙන මිය ගිහු ඥාතියෙක් ගැන. එකට ඉඳලා කවුරු හරි අම්මා හරි තාත්තා හරි ආච්චි හරි සීයා හරි එහෙම මිය ගියපු කෙනෙක් ඉන්නවා නම් ඒක නමතක් කරගන්න බලන්න. හොඳයි. ඒ මතක ගන්න තියාගන්න. ඒතකොට පින්වත්නි දැන් ওই දෙකේ වෙනසක් තියනවද? ওই මතක් කරපු දෙකේ වෙනසක් තියනවද? එනකොට කියන්න පුළුවන් අර ගෙදර නම් තාම තියනවා නමුත් මැරිච්ච කෙනා දැන් නැහැ කියලා. නමුත් පින්වත්නි ධර්මානුකූල ගැටුම් ওই දෙකම සමානයි. ඒ ගෙදරක් පින්වත්නි මේක අතීතයක් වෙයි තියෙන්නේ. ඒ ඥාතියක් මේක අතීතයක්. එතකොට ඒ ගෙදර විතරක් නෙවෙයි පින්වත්නි දැන් මේක සත්වරයකට කලින් ආපු වචනයක් අනින් අහුවනවා. ඒකත් මේක අතීතයමයි. එතකොට අපි මොකද කරන්නේ මේ එතනම දැන් ඇසෙන් බලන, කනෙන් අහන, නාසයෙන් ආග්‍රහණය කරන, දිවෙන් රස විඳින, කයින් ස්පර්ශ කරන, සිතට දැනෙන සිතුවිලි ආදී වශයෙන් මේ අස්කන්නාස ආදී ඉන්ද්‍රිය හයට ලැබෙන අරමුණු ඒ මොහොතේ ස්කනිකව හටගත්ත ස්කනිකව නිරුද්ධ වෙනවා. අපේ තියෙන නොදැනුවත්කම නිසා අපි හිතනවා මේ නිරුද්ධ වෙච්ච එක නැවත මෙහෙ තියනවා කියලා. අපි හිතන්නේ නැහැ මේක දිගට මේක වගේ තියෙද කියලා. මෙන්න මේ තියෙනවායි කියන ඉස්තිරපදන මිදගෙන කවුරු හරි කෙනෙක් අපේ හොඳ කිව්වා නම් අපි හරිය සතුටෙන් ඉන්නවා. කවුරු හරි කෙනෙක් බැන්නනම් ඒ බැන් එක මතක් කර කර දැන් බලන වගේ හිතේ තියෙනවා. අර මියගිය අතීතය අපි වර්තමානට අරගෙන පින්නතුනි අපි මේ දුක් විඳින හැටි. එතකොට මේක අපේ ජීවිතයේ පින්නතුනි ලොකු වැරදීමක්. මෙන්න මේ වැරදීම නිවැරදි කරන්නයි බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. මේ වරද අපි සැබැලසම නිවැරදි කරගත්තොත් එදාට පින්නතුනි මහා බරක් අපි බිමින් තිබා වෙනවා. බුදුහාමෙන් කාලේ කියන්නේ හිතා ගෝතමී වැනි අය මහා දුක්ඛින් අය. ඒ මහා දුක්වල තිබින් සිද්ද මේ අවබෝධයත් එක්ක. මේ අවබෝධයෙන් හරියට අපට මේක ඉතින් අපේ සතර ගත පුණ්‍යශක්තියත් මේකට බලපානවා. මේ ආසභාවේ දියටත් බලපානවා. සමන් ප්‍රඥාවත් බලපාලා මේ සාධක සියල්ලක මත යම් කිසි ප්‍රමාණයකට හරිය අපට මේ අවබෝධය ලබා ගන්න පුළුවන් නම් ඒ අවබෝධය ලබාගත්තු ප්‍රමාණයට පින්නතුනි අපි දුකෙන් නිදහස් වෙලා. එතකොට අපේ සමස්ත අධ්‍යක්ෂීම් පිළිබඳව තියෙන කරුණක් ගැනයි අද අප විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුහාඳුරෝ දේශනා කරපු මේ ස්කන්ධ පංචකය පිළිබඳව අපි විටිමිට මේ කරුණ සඳහන් කරලා තියෙන මෙත්තන්ට බුදුහාඳුරෝ නිතරම සත්‍යයගෙන දේශනා කළේ මේ පුද්ගලයා විවරණය කරන්නේ බුදුහාර ධර්ම දේශනා කරන්නේ. දැන් ලෝක සත්‍යයෙන් නිතරම අපේක්ෂාව තමයි සැපත හොයාගෙන සතුට හොයාගෙන යන්නේ බාහිර කියන්නේ. දැන් ගමක ඉන්න කෙනෙක් නගරයට එනවා. හොඳට ඉගෙන ගියාගෙන ඉහළ විභාග ශිෂ්‍යත්ව පාස් වීම ඉඳන්ම නගරේ කරා ඉගෙනගෙන. නගරේ කරා එන අපි නගරයෙන් අගනුවරට එනවා. අගනුවරෙන් අපි තවත් හොඳ රටකට යන්නේ නිතර බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ සැපත හොයාගෙන යන ගමන නිතරම අපි හිතන්නේ සතුටින් බාහිරේ කියලා. බාහිර හොයාගෙන හොයාගෙන ගිහලා කොහේ හරි ඈත බටහිර රටකින් තමයි කෙරවර වෙන්නේ. බටහිර බැස් ආරසිකින් ඉහළටම ගිහිපුවා අය මොකද කරන්නේ? ඒවනම් පෙරදිගේ පැත්තට හැරෙනවා. ඒකනම් මෙහාට හැරලා මේ පැත්තට එන එකක් තියෙනවා. අපි මෙහාට එනකොට අපි අරහැට යනවා. ඈ අපි උඩරින් යන කරා යන්න හදන පැත්තට ඒගොල්ලන් ඇවිල්ලා එතන ඉඳලා අනිත් පැත්තට මේ පැත්තට එද්දී ඒ කට්ටිය අපි මෙහෙන් යනවා. අපේ සමස්ත ජීවිතේම අපි කරන්නේ මේක. අපි ජීවිතේ එක එක අවදිවල සතුට සැනසීම කියලා හොයාගෙන විවිධ දේවල් අස්සිය අපි ගියා. දැන් කුඩා කාලේ අපි සෙල්ලම් බල්ලෝට හොයා කාසේ ආසකලානේ. කුඩා කාලේ ඇතැම්මිලා අපට රුපියල් 1000ක් වගේ බැලුම් බෝලයක් දුන්නත් රුපියල් 1000 වීදි කරලා බැලුම් බෝල ගන්නනේ. එතකොට ඒ කුඩා කාලේ සෙල්ලම් කරපු බලු ටික දැන් දුන්නොත් අපි දැනට අපිට ඒකෙන් සතුටක් ලැබෙන්නේ නැහැ. නමුත් අදත් අපි සතුට වෙන දේවල් ටිකක් තියෙනවා. අර පොඩි කාලේ කාර් වලට ආසා කළා වගේ දැනුත් කාර් වලට ආසා කරනවා. මේ පොඩි කාලේ ආසා කරපු කාර් වල ටිකක් ලොකු වෙන දැන් ඉත වෙනස ඒක වෙනසකට ඒකයි තියෙන්නේ. නමුත් යම් කෙනෙක් රහත්භාවයටපත් වුණා නම් එයාට පේනවා දැන් කාලේ වාහන වලට ආසා කරන අයයි අර පොඩි කාලේ සෙල්ලම් කාර් වලට ආසා කරපු අය අතර වෙනසක් පේන්නේ නැහැ. දෙකම එකයි. කාර් එක වඩා ලොකු එකේ විතරයි වෙනසකට තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ කිහිපු ගමනේදී පින්න තුනි අපි නිතරම බාහිරටම යන්නේ සතුන හොයන්නේ. නමුත් බාහිරට ගිහිල්ලා ගිහිල්ලා කියනසින් අන්තිමට නවතිනකොට නවතින්නේ ඒ තාත් ඉතින් යනවා. බුදුහාම දේශනා කරන්නේ ඕනෝ ලෝකෝ අතිස්සෝ තණ්හා දාසෝ කියලා. ලෝකේ නිතරම මදියේ කෙන හැංගින්නේ මේ බාහිරට දුවලා අන්තිමට දුවන්නේ බැරි වෙන වෙහෙස වෙන දවසක් එනවා. වයසට ගිහිල්ලා එක්කංගල දවසක් වෙන. එතකොට ඉතින් ගමන ඉවරක් නෑ, තෘප්තිය ඉවරක් නෑ, බැරිම නිසා නිකන් ඉන්නවා. නමුත් සතර ගමන ඉවරනේ ආයුක දක්වා වෙනවා. ආයෙට පස්සේ මොනින්නම් ආය ආයන් ඉඳන්ම පටන් ගන්නවා. මනුස්ස ලෝකේ නාවදී ආය ආයන් ඉඳන් නැත්නම් ඒ වේ ඉවරින් ඉඳන්ම පටන් ගන්නවා. ආය පටන් ගෙන ආයෙ ගමනේ අපි යන්නේ. ඒතර බුදුහාමුදුරුව කියලා කියන්නේ පින්නතුන මීට වඩා වෙනස් ගමනක්. බුදුගම් බලන ගමනක් මේකෙන් දේශනා කරන්නේ. බුදුහාමුදුරුව දේශනා කරන්නේ මේ සත්‍යාගයේ විමුක්තියත් සතර නැමැත්මත් සතර දිගට යනවා නම් ඒකත් සියල්ලක්ම රඳා පවතින්නේ මේ පුද්ගලයාගේ බඹයක් පමණ වූ ශරීරය මතම කියලා. බුදුහාමුදුරුව දේශනා කරනවා රෝහිණක් සූත්‍රයේදී ඉමස්මෙන්නේව ව්‍යාමස්සේ කලේබරේ සසංගිම්හි ලෝකංච පඤ්ඤතේමි ලෝක සමුදයන්ච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදං කියලා. බුදුහාමුදුරනේ කාලේ හිටිය රෝහිත කියලා එක්තරා දෙවි කෙනෙක්. මේ දෙවිය දිව්‍ය ලෝකයේ ඇඳෙතලා මනුස්ස ලෝකෙ හිටියේ. මනුස්ස ලෝකේ ඉන කාලේ ඔහු මේ හිත වඩලා ඥාන ලබාගෙන තිබුණා. අහසින් යන පුළුවන් හැකියාව තිබුණා. ඔහු ග්‍රහලෝක එක එක ග්‍රහලෝකවල ඈතට ගිහින් ඉරිද බලනවා. ගියේ ඔහු ලෝකේ කෙරවරක් හොයාගෙන ගියේ. අන්තිමට මෙහෙම යන්ති එහෙම කැලේ යන්තිම ඔහුගේ ජීවිතය අවසන් වුණා ආල්ති වරුණා. ඔහු මනස ලෝකෙ දිමින ගියා. හැබැයි ඔහු ඥාන මාර්ගයෙන් ජීවිත දිනු කරපු නිසා ඔහු දිරිමුනේ නැහැ. ඔහු සුගති ගාමී වුණා, දෙවි කෙනෙක් වුණා. දෙවි කෙනෙක් වුණාට පස්සේ එතෙන්දිත් කරන්නේ මෙහෙ කරපු වැඩේමයි. එතෙන්දිත් කරන්නේ යනවා ග්‍රහලෝක වලින් ග්‍රහලෝක යනවා. ඒත් ඔහුට කෙලවරකට යන්න බෑ. මෙන්න මෙවින සත්‍යයක් මත තමයි බුදුහාමුදුරු කෝණගෙන හොන්නේ. බුදුහාමුදුරු ඊට පස්සේ මේ දෙවියන්ට මොකද කියන්නේ? බුදුහාමුදුරුව කියනවා රෝහිතස්සට රෝහිත ඔබට ඇවිදලා දෙපා ගමනි ආගමනින් ගිහිල්ලා ලෝකයට කෙලවරක් කෙලවරකට යන්න බෑ ඔබට. ඔබ කොච්චර ඉරිතමනෙන් මේකින් ගියත් ඔබට ආගමනින් ලෝකේ කෙලවරට යන්න බෑ. ඒ වගේම ලෝකේ කෙලවරකට නොගිහිල්ලා දුකෙන් නිදහස් වෙන්න බෑ කියල. මේක ඉතාමත් වැදගත් කාරණාවක්. එතකොට ඇවිදගෙන ගිහින් ආගමනින් ගිහිල්ලා හෝ ඉරිතමනෙන් ගිහින් හෝ ලෝකේ කෙලවරට යන්න බෑ. ලෝකේ කෙලවරට නොගිහිල්ලා දුකෙන් නිදහස් වෙන්න බෑ, දුක නිමා කරන්න බෑ කියලා. එහෙනම් කොහොමද ලෝකේ කෙලවරට යන්නේ කොහොමද කියන කාරණේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. හේදී උන්වහන්සේ දේශනා කළේ මෙන්න මේ අපේ සමස්ත ජීවිතය ගැනම, සමස්ත ජීවිතය ගැනම අත්දැකීම ලබන්න, අත්දැකීම ලබන මේ විෂය ලෝකය ගැන අවබෝධ කරගෙන ඒකෙන් නිදහස් වෙන්න කියලා කිව්වා. එතකොට අපේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ මොකද්ද? කොටස් පහකට එක බෙදලා තියෙනවා. මෙන්න මේ පහ තමයි වෙනතුනි විවිධ අර්ථකථන වලින් විවිධ ප්‍රභේද වලින් බුදුහාඳුර නිතරම විවරණය කරන්න උත්සාහ කරයි. උන්වහන්සේ විවිධ න්‍යාය වලින් මේ සත්‍යය සකස් වෙච්ච හැටි විවරණය කළා. ඒ සත්‍යය ඇති කරගෙන තියෙන වැරදි ආකල්පේ නැති කළ දීලා ඔහු සම්මා දිට්ඨියට පත් කරලීම සඳහායි බුදුහාඳුර ධර්ම දේශනා කළේ. එතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ සත්‍යයේ සමස්ත අත්දැකීම කොටස් පහකට. ඒක අපි නිතරම විස්තර කරන කාරණයක්. මේ අපට පේන භෞතික රූප ටිකක් තියෙනවා. ඒ වගේම අපි ලබන වේදනා ටිකක් තියෙනවා. අපි දුක් උපේක්ෂාදී වේදනා ටිකක් තියෙනවා. ඒ වගේම හැඳෙන ගැනීම් ටිකක් තියෙනවා. ඒකට සංඥා කියලා කියනවා. ඒ වගේම චේතනා පහළවීමක් තියෙනවා. ඒකට කියන සංස්කාර කියලා. ඒ වගේම සිතිවිලි සිතිවිලි තියෙනවා, සිත තියෙනවා. මෙන්න මේ කොටස් පහ වෙනදෙන. මේ කොටස් පහ මෙතන පහක් විදිහට තියෙනවා. ඇතැම් තැනක මේක 12ක් විදිහට විස්තර කරනවා. ධාතස් ආයතන කියලා. සමහර ලාසට මේක අටලොස් ධාතු කියලා ධාතු 18කට බෙදලා තියෙනවා. තව සමහර ලාදී නාම රූප කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. සමහර ලාදී අපිට තේරෙන සිංහලෙන් කියනවා නම් සිත, කය කියලා මේක දේශනා කරලා තියෙනවා. මෙන්න මේක පිළිබඳව දැන් අද අප විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුත්නිකායේ නිදාන වර්ගයේ තියෙන ඛණ්ඩ සංයුත්තේ එන වාසි ජටෝපම සූත්‍රය අද අප විස්තර කරන්න. මේ සූත්‍රය කියන්නේ වාසි ජටෝපම කියලා. බුදුහාමුදුර දේශනා කරන මේකෙදී ජානසෝ වහං වික්ඛවේ පස්සතෝ ආශ්‍රවාණං අයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ කියලා. මහණෙනි මම ක්ලේශයන්ගේ සෛරීම දේශනා කරන්නේ දන්න කෙනාට දකින්න කෙනාට කියලා. දන්න කෙනාටයි දකින කෙනාටයි දැන ගැනීමයි දැකීමයි දෙක. දැන් අපිට අනුරාධපුරය ගැන දැනගන්න පුළුවන් මිනිහිනා. නුවර පාරේ ගිහිල්ලා අභයපුරයෙන් හැරිලා මෙහෙම ගිහිල්ලා ඊවස්සේ ආවරණ පාරේ ගිහිල්ලා ගම්බුලෙන් හැරිලා මෙහෙම පාර හගන්න පුළුවන්. අනුරාධපුරයට ගියාම මෙන්න මේ වගේ දේවල් පේනවා කියලා මෙතන ඉඳලා දැනගන්න පුළුවන්. ඒක ඥානකෝ. ඒක දැනගන්න එක. දැනගන්න එක වෙනයි ඊළඟට ඥානකෝ කියන එක පස්සකෝ වෙන්නට ඕන. දැක ගන්නට ඕන. දැක ගන්න එකෙන් එතෙන්දම කිසිල දකින්න බැහැ. මේක දෙකක්. දැන් බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා දැනගත්තු ගමම දකින්නයි කියලා. දැනගත්තු ගමම දකින්න බෑ. දැනගත්තු ගමම දකින්නත් ඉන්නවා සතර වාසික දිනු කරනවා අය. පොල්තරෝ හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, විශේෂයෙන් බාහ්‍ය දාරකීරිය කුක්කු සාති, ඒ වගේ අය ඉක්මනටම දැකපු අය. ඒගොල්ලන් ඇතැම්මිට දැන් අපි යන්නේ පයින් වෙන්න පුළුවන්. අනාත්මික සිතුමා වගේ අය ඇතැම්මිට මේ ලොරියකින් වගේ වෙන්න පුළුවන්. චිත්ත ගෘහපති වගේ ඇතැම්මිට කාරයකින් වගේ වෙන්න පුළුවන්. බාහ්‍ය දාරකීරිය වගේ කෙනෙක් ඇතැම්මිට ගුවන් ඥානකින් වගේ වෙන්න පුළුවන්. එක එක යාන යනුව තමයි යන්නේ. එක එක යන වේග යනුව සතර දිනු කරපු හැටියට යන වාහනේ වෙනස් වෙනවා. සමහර අය ඉරිදි වලම ගේන්න පුළුවන්. දැන් බාහිය එහෙම බාහිය තාලේ ඉරි එහෙම කෙනෙක් එක පිට කිව්ව විතරයි කියලා ඉවර වෙනවත් එක්කම ධර්මයේ තේරුම් ගත්ත බුදුහාමරණ වැන්ද ගියා. ආයේ මහණෙන් නොවන කතාවල් මුකුත් කිව්වේ නැහැ. මහණෙන් නොවන කියලා කිව්වේ නැහැ. අහපු ගාම යාට තේරෙන්නේ යථාර්ථය මොකද? කාශ්‍යප බුදුහාමරණ කාර්ය ඉච්චලටම ඉරි දිනු කරපන් දිනු කරපු විදිය කුජේ. එතකොට පින්වත්නි ධර්මයේ කියන එක කරුණු දෙකක් වෙන්නට ඕන එකක් අනිත් එක ඥානසෝ අනිත් එක පස්සසෝ. දැන් මේ ධර්ම හුඟා තියෙනවා නම් අපි නිකන් ඉන්නවා යා හොඳට ධර්මයක් ඉදිරියට ගිහිල් නැtei කියලා අපිට හිතෙනවා. නමුත් පින්වත්නි එහෙම වෙන්නේ නැහැ. දැන ගත්තට එහෙම වෙන්නේ නැහැ. දැන් සමාජයට ගැටලුවක් මේ ධර්මය හුඟා තේසක විදිහම හුඟා විස්තර කරන කාලෙකදී ඇය පිරිනවා. ඇතැම් විට මේ ශ්‍රාවකයන් අතර මම වෙනවා අන්තිමට. මෙච්චර මේ බණ කියපු කෙනා දැන් මෙහෙ මෙ ඉන්නව නේද කියලා මේක නම් වෙන්න බෑ මම. ඊට පස්සේ ධර්මයට දොස් කියනා ඉන්නවා. කිනුතිනි දන්නේක වෙනයි, දකින්නක වෙනයි. මේකේ දෙකක් තියෙනවා, වෙනසක් මේ තියෙනවා. ත්‍රිපිටකය මොනවා කඩපාණම් කරගන්න පුළුවන් ලොකු උත්සාහයක් කළා අපිට. නමුත් මේ පාඩම් කිරීමයි දැනගන්න ගෑ කිනුතිනි නුවණින් යන එක දෙකක්. දැන් හරි චුල්ලපන්දක හාමුදුර බලන්න. චුල්ලපන්දක හාමුදුරන්ට හාර මාසිකින් බැරි වුණා හතරපට දාසව පාඩම් කරගන්න. නම් බුදුහාමුදුර නියම විදියට ධර්මයේ දේශනා කරනකොට ඒ උදාහරණකින් සනිකවා තේරෙනවා හැටි. ඒතකොට මහා දැනුමක් නැතුණාට ධර්මයේ ඉක්මනට කෙලවන්න කියනවා. දැනීම සමගම පස්සුතෝ කියන කතාව. ඒ නිසා මෙන්න මේ කරුණු දෙකම එකට යන්න ඕනේ. එතකොට බුදුහාම දේශනා කරනවා ආශ්‍රවයේ සේවී මාත්‍රසු එනි මේ කියන්නේ දුක නැති කිරීම කියන එක. දුක නැති කිරීම වෙන්න නම් මොකද කරන්න ඕන? දැනගන්නට ඕන, දැක ගන්නට ඕන, කුමක්ද දැනගන්න ඕන, කුමක්ද දැක ගන්න ඕන. හැමදේම දැනගත්තට හැමදේම දැක ගන්න කෙලෙස් ප්‍රහීන වෙන්නේ නැහැ. දුක අඩු වෙන්න නම්, දුක දුරු වෙන්න නම්, කෙලෙස් අඩු වෙන්න නම් මොකද කරන්නට ඕන? කල යුත්තේ අපේ ජීවිතය ගැන දකින්නට ඕන, ජීවිතය ගැන දැනගන්නට ඕන. අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? ඊට පස්සේ සඳහන් කරනවා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගම. කොන්න රූපේ දැනගන්න. රූපේ සමුදය දැනගන්න. රූපේ හටගත්තේ කොහොමද කියන එක දැනගන්න. ඊට පස්සේ රූප නිරෝධෝ. රූපේ නිරෝධ වීම දැක ගන්න රූපස්ස අත්ංගම. කුමක්ද රූපේ කියලා කියන්නේ තියෙන තුනේ? දැන් මෙතෙන්දි බාහිර රූපයත් රූපකන්ට අයිති වෙනවා. නමුත් මෙතෙන්දි විශේෂයෙන් අවධාරණය කරන්නේ අපේ මේ ශරීරය. අපේ ශරීරයේ රූපයට වන්නේ මොකක්ද කියන එක බලා ගන්න ඕනේ රූපය දැනගන්න ඉස්සෙල්ලා. ඒතර රූපය කියලා කියන්නේ මොකක්ද? රූපය කියලා කියන්නේ පින්නතුනේ මේ සතර මහා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරෙන් ඇති වෙච්ච මේ භෞතික රූපයට රූප කියලා කියන්නේ. මේකේ දැඩි ගතියක් තියෙනවා. ඒ වගේම ආපෝ නැත්තම් හමන ආපෝ නැත්තම් වැගිරෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම රස්න ගතියක් තියෙනවා. හමන ගතියක් තියෙනවා. මේ හතර එකතු වෙන තමයි මේ අපේ භෞතික ශරීරය සකස් වෙලා තියෙන්නේ. ඒත් මේකම තමයි කොටස් 32කට දක්වලා තියෙන දෙතිස් කුණක කියලා. ඒත් මෙන්න මේක සාමාන්‍යයෙන් සාධුකයට බලනකොට කොටස් 4කට හෝ කොටස් 32කට අපිට බෙදන්න පුළුවන්. නමුත් මේ බෙදෙන බෙදීම බෙදාගෙන බෙදාගෙන කියලා අන්තිමට බෙදුවොත් මොකක්ද ඇතුළු වෙන්නේ? අන්තිමට 90ක් වෙන කුඩා ශ්‍රේණික කුඩා සුත්‍ර කොටසක් බවට පත් වෙනවා. දැන් මේක විද්‍යාඥයෝ මේක අන්තිමට බෙදාගෙන ගියා ක්වොන්ටම් දක්වා ගිහිල්ලා තියෙනවා. නැත්නම් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා කුඩා අංශු කරා බෙදලා තියෙනවා. බෙදුවට පස්සේ ඒවා භෞතික දේ නෙවෙයි පින්තුණි. ඒවත් ශක්තියෙන් හැටියටයි හඳුනාගෙන තියෙන්නේ. එතකොට මේ ශරීරයේ බෙදාගෙන ගියාම බාහිර භෞතික ගහක හෝ කොළක හෝ වැලියටයක් හෝ බෙදාගෙන ගියාම ඒ දෙකේම අන්තිමට ඉතුරු වෙන ශක්තියෙන් බැලුවාම ඒ ශක්තියින් දෙකම සමානයි. දැන් උදාහරණයක් ඇටියට අපි බලන්න පිටි වලින් එක එක ආහාර හදනවනේ. දැන් පිටි වලින් හදනවන එක එක දේවල් අපි පාන් හදනවා, බනිස් හදනවා, කේක් හදනවා, විස්කෝතු හදනවා. නේද? විවිධ දේවල් හදනවනේ. ඉතින් සමහර අය කල්ලි වැඩිපුර දිනයි කේක් කනවා. සමහර අපි වගේ පාන් කනවා. ඉතින් එක එකයි එක එක මට්ටමින් දැන් ඉතින් මේ කියලා දැන් ඔයා කේක් කනවොත් ඔයා පාන් කනවොත් අපි නම් කේක් කන්නේ කියලා අපි ආරම්භ වෙනවා. නමුත් බලාගෙන ඔක්කොම මේ කවුද ඔක්කොම කාලේ කවුරු කාලේ දින මොනවද මේ? ඔය එක එක වර්ණ වෙනස් කරලා හැඩේ වෙනස් කරලා මේ පිටි තමයි මේ කාලේ තියෙන්නේ. ආඩම්බර වුණාට අන්තිමට බලාගෙන ගියාම පිටි තමයි කවුරුත් කාලා තියෙන්නේ හැඩේ වෙනස් කරලා කාට වෙනස් කරනවා. අන්නේ වගේ තමයි පින්නතුනි මේ භෞතික ශරීරයත් බලාගෙන ගියාම අන්තිමටම බෙදාගෙන ගියාම ඇතිවන කොටස් හතරට තමයි සතර මහා භූත රූප කියලා කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ. මේක එක පැත්තකින් දැඩි ගැතියක් තියෙනවා, එක පැත්තකින් වැගිරෙන ස්වභාවයක් තියෙනවා, එක පැත්තකින් රස්නියක් තියෙනවා, අනිත් පැත්තෙන් හමන ස්වභාවයක් තියෙනවා. දැන් අපේ හුස්ම ගන්න ඒවා වායු කොටසට අයිති වෙන්නේ. ආහාර ජීර්ණය සම්බන්ධ කිරි තේජෝ ගුණයටයි දිවන්නේ. අපේ ඇඟේ තියෙන රුධිරය වගේ වැගිරෙන දේවල් ටිකයි දිවන්නේ ආපෝ ගුණයට. මෙනි වගේ කොටස් හතර බෙදලා මේවත් සංකේත බෙදන් ගියාම අර 90ක් වැනි සත්‍යවට නැත්නම් අර ශක්ති විශේෂයන් බවට පත් වෙනවා. ඒ ශක්ති විශේෂ කියලා කියන්නේ පිණුතුනි ලෝකේ හැම දෙයකටම පොදු ධර්මතාවය. නමුත් අපි අපේ ශරීරය අද අපි වෙනතන හඳුනා ගන්නවා. කර්මානුරූප අපට මේ පොළවෙන් ආපු ටිකක් අපට නම් ඉති වෙලා තියෙනවා. අපි මේක තමන්ගේ කරගෙන ඉන්නවා. තමන්ගේ කරගත්තට පස්සේ මොකද වෙන්නේ? මේක තමන්ගේ කරගත්තට පස්සේ මේකට කවුරු හරි ගැහුවොත් කියන්නේ මට ගැහුවා කියලා. මේකට කවුරු හරි හොඳ කිව්වොත් කියන්නේ ඕන මට හොඳ කිව්වා. හරි හොඳයි යා කියලා යන වර්ණනා කරනවා. මට බැනවත් මොන මට බැන්නා. මට උසුලිසුල කරොත් මේ ශරීරයට උසුලිසුල කරොත් මොන මට කරයි කියලා කියන්නේ. නමුත් පින්නතුනි අද මේක තමන්ගේ කියලා මේක අයිතිව තිබුණට මේක ශනික විඥානයෙන් මෙතන අයින් වෙනවත් එක්කම මේක තමන්ට හිමි නැහැ. එතකොට මේකට බැන්නත් එකයි, යහුවත් එකයි, මුදුත් එකයි. හැමදේම සමානයි. මෙන්න මල් ශාලාවලදී එහෙම ඔය මිය ගිහින් ඔය අරන් යනවනේ. ඔය අවසන් කටයුතු වලට කලින් ඔය ටැම්පත් කරන් අරන් යනවා. ගියාට පස්සේ කිසි ගානක් එක විදිහට දානවා. වාහනේ ගන්න ගිහින් එකපාර මේ මිනින් තියන්නේ නැහැ. එකපාර දානවා. කියන්නේ කරන් යද්දී නේ පිරිමි කෙනෙක් කරන් යද්දීම ආලු කෙනෙක් කරන් යද්දී එහෙමයි. කිසි ගානක් එකපාර ගමනවා එක. එතන අපිට කිසි ගැටලුවක් නැහැ. අනේ මේ හාන්දුවට ලොකුමවරයක් කරේ කියලා අපි බලින්න ගෙත් නැහැ කටේ. එතකොට නමුත් පින්නතුන් මේ විඥානයත් එක මේකට සම්බන්ධ වෙලා තියෙනකොට දැන් මේක අපි ආත්ම කරගෙන තියෙනවා. දැන් පොඩ්ඩක් හරි එන්නේ වුණොත් මේක ගෞරවය පොඩ්ඩක් හරි එන්නේ වුණොත් අපිට ඉතින් මේ විදිහේ තියෙනවා. එතකොට බුදුදහමෙන් කරන්නේ මොකක්ද පිණුතුනි මෙන්න මේ රූපයේ ස්වභාවය අපට හඳුනන දෙනවා. මේ රූපේ හඳුනලා දුන්නට පස්සේ මේ හැම දෙයකටම සාධාරණ වූ මේ පඨවි ආපෝ තේජෝ හතරෙන් මේක හැදලා තියෙන්නේ කියලා රූපේ අවබෝධයක් අපට ලබා දෙනවා. රූපේ පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ මෙන්න රූපේ සමුදය ඊට පස්සේ දේශනා කරනවා. පින්නතුනි මේ රූපයෙහි මේ සත්‍ය පරිහරණය කරන මේ භෞතික රූපයෙහි සමදේ හැටියට බුදුහාමුදුර දේශනා කළේ කබලින්කාර ආහාරය. නැත්තම් අපි ගන්න ආහාර පාන. පින්නතුනි අපි ගන්න ආහාර පාන ආදී ප්‍රතිඵලයක් තමයි මේ ලස්සන ශරීරයක් කියලා මේ කියන්නේ. ආහාර ටික අඩු කරපු ගමන් මොකද වෙන්නේ? මේක ටිකෙන් ටික දුර්වර්ණ වෙනවා. මේ ලස්සන එක ඔක්කොම නැති වෙන තියෙන ඊට පස්සේ. දවසක් යාමනගේ ඉන්න බලන්න. ටිකෙන් ටිකෙන් අඩු වෙනවා. එතකොට රූපය පිළිසිඳ දැනගන්න ඕන මේක සතර මහා භූත රූපයන්ගෙන් හටගත්තු දෙයක්. ඊට පස්සේ රූපේ සමුදේ දැනගන්න ඕන මේක ඇති උනේ ආහාරයෙන් කියන එක දැනගන්නට ඕන. ඉති රූපං සත්සංගමෝ මේ රූපයට අදාළ වූ ආහාරය නැති වෙනකොට මේ රූපේ නිරුද්ධ වෙනවා කියන එක දැනගන්නට ඕන. ඔන්න රූපයේ පිරිසිදු දැනගන්න හැටි. මේකෙත් මේ කියන රූපය මඟ තියාගන්න මේ කියන්නේ මේ භෞතික රූපය ගැන මේ කියන්නේ. එතකොට මේ රූපය ගැන පොඩ්ඩක් දැනගන්නකොට දැන් ටිකක් කොහොම නැති වෙනව හැඟීම. එහෙනම් ඉතින් මේකට ඇත්තට ආසා කරන්න දෙයක් නෑ නේද කියන හැඟීමක් එනවා. ආයෙත් මනිරුණ ගන්න ආයෙත් ඉපදිනව තමයි ඉතින් දෙබ්බපු කියන්නේ ආයෙත් වෙනසන්නේ. නමුත් පොඩ්ඩක් දැන් හැඟීමක් එනවා. මේ රූපය ගැන. ඊට පස්සේ රූපය ගැන ඇත්තට දැනගෙන බෑ. ඉති වේදනා, ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාය අත්සංගම. වේදනාව ගැනත් මේ වගේම දැනගන්නට ඕන. වේදනාව විවිධ ප්‍රභේද වලින් කොටස් කරලා තියෙනවා. එක මෙදීමත් තමයි සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියන කාරණේ. දැන් අපි මධ්‍යස්ථ වේදනාව පිළිනනනම් ඒකට අපි කියනවා අදුක්කම සුඛ වේදනාව නැත්නම් උපේක්ෂා වේදනාව කියලා. අපි දැන් වාඩි වෙච්ච මුල් මොහොතේම ටිකක් සංකීර්ණයක් තියෙනනේ නේද? ඒකට අපි කියනවා සැප වේදනාව කියලා. දැන් බණ ටිකෙන් ටික විනාඩි 30ක් 40ක් යනකොට ඔන්න ටිකෙන් ටික දුක් වේදනාවට එනවා. කයක් යනකොට ඒ වේදනාව උඩින් එට එනවා. ඊට පස්සේ මන ඉක්මනට ඉවර වෙන්න නැත්නම් හොඳයි කියන හැඟීම තමයි ඊට පස්සේ ඉන්නේ. ඉතින් බලන්න මේ වේදනාවේ ඇයිද ඉන්නේ. දැන් වේදනාව නිත්‍ය දෙයක් නම් වේදනාව අපට පාලනය කරන්න පුළුවන් නම් අපිට එහෙනම් අර වාඩි වෙලින් ඉදී ඉරියව්වෙම ටිකට ඉන්න පුළුවන් වෙන්නට ඕන. නමුත් මේ අනාත්ම දෙයක තියෙන ස්වභාවය පින්නතුනි අපි කොච්චර මේ ශරීරය මගේ කියලා හිතාගෙන හිටියත් අපට අපේ ශරීරයවත් පාලනය කරන්න බැරි හැටි බලන්න. අනිත්‍ය තමයි වේදනාව කියලා කියන්නේ. මෙන්න මේ සැප දුක් උපේක්ෂාදී වේදනා වේදනාවේ ස්වභාවය තමයි පින්නතුනි වේදනාව එක දිගට තියෙන්නේ නැහැ. ඒක ටික වේලාවකදී සැප වේදනාවක් තවත් ටික පැතියි උපේක්ෂා වේදනාවක් ඒකම ටිකක් වෙලා ගියාම දුක් වේදනාවක් එනවා. දැන් බලන්න වාඩි වෙච්ච මුල් මොහොතේ සැප වේදනාවක්. වේලාවෙන් පාඩයක් විතර ගියාට පස්සේ මධ්‍යස්ථ වේදනාවක්. අන්තිම හරිය යනකොට දුක් වේදනාවක්. දැන් එකම ඉරියව්වමයි. එතකොට අපි ජීවිත කාර්යයක් තිස්සේ පින්නතුනේ සැප දුක් ආදී වින්දනා මනක තියාගන්න අපි මේ මොකද කරලා තියෙන්නේ? ඉරියව් වෙනස් කිරීම විතරයි මේ කරලා තියෙන්නේ. එතකොට මේකට තමයි ලෝකෙ මිනිස්සු මේ සැප දුක් කියලා කියාගන්නේ. ගහ බැන ගන්න, හිත නරක කරගන්නේ, සතුට වෙන්නේ, උඩ පනින්නේ, අඬන්නේ ඔක්කොම කරන්නේ මේ විදිහට. එතකොට ඊළඟට මේ රූපයෙන් වේදනාව මේ වගේ කියලා දැනගෙන ඉති වේදනාවේ සමුදියෝ. එහෙනම් මේ වේදනාවේ සමුදියද කියලා වේදනාව ඇතිවන්නේ කොහොමද කියලා දැනගන්න. වේදනාව ඇතිවන්නේ කොහොමද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව හටගන්නේ. දැන් අපට ලැබෙන වේදනාව කියනවා සාමාන්‍යයෙන් අපට වේදනාව කියලා හිතුනහම අපට හිතෙන මේ කයර දැනෙන වේදනාව විතරේ කියලා. නමුත් වෙනදින මඩක තියෙන කයර දැනෙන වේදනාව විතරක් නෙවෙයි. ඇසට රූපේ නිසා ඇසට දැනෙන වේදනාවක් තියෙනවා. ඒකට කියන්නේ චක්කු සංපස්සජා වේදනාව. කනට ශබ්දයක් ඇහෙනවා නම් ඒතුලින් ඇතිවන වේදනාවක් තියෙනවා. ඒකට කියන්නේ ශ්‍රෝත සංපස්සජා වේදනාවක් කියලා. ඊට පස්සේ කනට ශබ්දයක් දැනෙනවා. නාසියට ගඳ සුවඳක් දැනෙන වේදනාවක් කියන එකට කියන්නේ ගහන සංපස්සජා වේදනාවක් කියලා. දිවට රස දැනීමෙන් ලැබෙන වේදනාවක් කියන එකට කියන්නේ ජීවහා සංපස්සජා වේදනාවක් කියලා. කයට යම් යම් දේවල් පොළවේ හෝ ආසනයේ හෝ වෙනත් දෙයක ස්පර්ශයක් ලැබීමෙන් ලැබෙන වේදනාවක් කියන එකට කියන්නේ කාය සංසස්සජා වේදනා. හිතට අරමුණු දැනිලා ලැබෙන වේදනාවක් කියන එකට කියන්නේ මනෝ සංසස්සජා වේදනා කියලා. එතකොට පින්වත්නි, ওই වේදනා ආයතම මුළුනේ ස්පර්ශය. ස්පර්ශය කියලා කියන්නේ ඒ අස්සන්නාසාදී ඉන්ද්‍රිය රූප ශබ්ද ආදී අරමුණු වෙත ලංවීම තුලින් ඇතිවෙච්ච වේදනා. ඒ නිසා දැන් අපිට කවුරු හරි බනිනවා නම් බනිනකොට ඇතිවන වේදනාව කනට නිකන් රළු ගතියක් එනවා අපට. එකක් එක දෙන එකක් වේදනාවක්. එතකොට ඒකට අපි කියන්නේ දුක් වේදනාව කියලා. කවුරු හරි අපි ගැන හොඳට හොඳ කියනවා. අපි මොන හරි ඉල්ල ගන්න ගන්න බලාපොරොත්තු වෙන ලොකු වර්ණාවක් ගන්නවා. අපි ඒක දන්නේ අපි තංගන හොඳට මං ගැන වර්ණනා කරන එකට සතුටින් ඉන්නවා. නැහැ ඒක අපි දාගෙන සැප වේදනාවක් කියලා. මෙන්න මේ වගේ පින්නතුනි අස්සන්නාසාදී ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණු සම්බන්ධ වෙනකොට ඇතිවන වේදනාවටයි මේ වේදනාව කියලා කියන්නේ. මෙන්න මේ විදිහට ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට කියන මේ හයතම මේ වගේ වේදනා තියෙනවා. අන්න ඒ වේදනාවල් ඇතිවන්නේ මෙන්න මේ දෙක එකතු වීමෙන් කියන එක නොහොනින් දකිනවා. ශනිකව පිනතුනි ඇසට රූපයක් දැක්කම ශනිකව දැක්කෙනි ශනිකව එතනම නිරුත් වෙනවා ඒක. නමුත් නිරුද්ධ වුණාට පින්නතුනි අපි දන්නේ නැහැ මේක නිරුද්ධ වුණාද කියලා. දැන් ඇතැම් විට අපිට කවුරු හරි මුණ ගැහිච්ච මුල්ම අවස්ථාවේදී hina වෙලා නැහිටි අපි හිතන්නේ හැමදාම දැන් යා hina වෙලා ඉන්නේ කියලා. ඒ හැම වෙච්ච මොහොතේ ඇතැම් විට අපි යා දුරකතනම් කිල්ල ගත්තා කියමු. අපි දැන් යට කෝල් එකක් ගන්නවා. කෝල් එකක් ගන්නකොටත් අපි හිතන්නේ දැන් මෙයා සාමාරයේදී hina වෙවේ ඉන්නේ කියලා. ඇතැම් විට මේ කෝල් එක ගන්නකොට යා කව කවුරු එක බැන බැන මේ ඉන්නේ. ඉන්දිය අරගෙන ඉන්න තව කෙනෙක්ගේ ගහ ගන්න වැඩි ඇතමිට. අර ඒ වෙලාවේ ඇඳගෙන ඉඳි ඇඳුම් නෙවෙයි ඇතමිට. දැන් බොහොම විකෘති ඇඳුම් වෙන දැන් ඇඳන් නමුත් අපි හිතන්නේ ඉන්නේ මොකද? අර මොහොතේ දැක්ක මොහොතේ ඒ විදියට මේ හැම වෙලාවෙම ඉන්නේ කියලා. දැන් අපි අර මියගිය අතීතය අපි ඉස්තරය කියලා හිතාගෙන ඒක දැන් සත්‍යට අපි ගන්නවා. නමුත් හිතට හිතනකොට අපි දන්නේ නැහැ, අපි හිතන්නේ නැහැ දැන් මේකේ හිතට හිතෙන්නේ කියලා. හිතට ආරමුණ එනකොටම හිතන්නේ දැන් අර මුල ගෙච්ච මුල් අවස්ථාවේදී බොහොම ලස්සනට hina වෙලා හිතිය මේ විදියට මේ තාම ඉන්නේ කියලා. මෙන්න පිළිතුරේ අපට වැරදි ස්ථානයක් තියෙනවා. මෙන්න මේ වගේ මේ නිරුද්ධ වෙන අතීතය අපි කොහොමද මේ අතීතය යලි සිහි කරන්නේ කියන එක නුවණින් දකින්නටයි අපට බුදුහාමුදුරුවෝ මේ නුවණ ලබා දෙන්නේ. මේ නුවණ ලබා දෙලා පිළිතුරේ අපිව දුකටපත් කරන නෙමෙයි මේ බුදුහාමුදුරුවෝ උත්සාහ කරන්නේ. ඒක මතක තියාගන්න. මේ සියලු මනුෂ්‍යයන් වහන්සේ අපට කරන්නේ මේ දුකෙන් නිදහස් වන්නටයි. මේ අනුශාසනා කැබැලසන් පින්නතින අපට අනුශාසක තේරුණා නම් එදාට අපි පින්නතින බුදුහාමුදුරණ දරු කරන්නේ අද විදියට නෙවෙයි. අද අපි අදමිට බුද්ධ පූජාට කොහොම පොට්ට හැදියන්නේ? ඒක තේරිච්ච දවසට තියන්නේ අද කියන ගෙඩියයි කියන ගෙඩියෙන් භාගය හැදියන්නේ. එදාට තියන්නේ අපි ඔය දෙගන්න තියන්නේ ඒ ලැබරි වගේ. ඒ වගේ අපි එදාට තියන්නේ. මේ දෙවියෝ අපට මොනවා හරි දෙයක් කරයි කියලා බලාපොරොත්තු වෙන යවරි පිටින් තියන්නේ. නමුත් අපිට තේරිච්ච දවසට පින්නතින අපි අද වන්දින සාමාන්‍යකම් පොඩ්ඩක් ඔලුව පහත් කරලා එදාට අපි කකුල් දෙකයි අත් දෙකයි නැල්ලේ ඔක්කොම බිම තියලා වන්දිනේ බුදුහාමන්ට. මේ මහා බරක් දෙමින් තියන්න අවවාද කරපු උපදෙස් දීපු උත්සමයේ විදිහට එදාට අපි සලකන්නේ. එතකොට දේශනා කළා මෙන්න රූපය දැනගන්න, රූපයට හේතුව දැනගන්න, රූපේ නැතිවීම දැනගන්න. එතකොට රූපය දේශනා කළා මෙන්න මේ සතර මහා භූත රූපයන් හැදෙච්ච නැත්නම් දෙවිස් කුණ බයන්නේ හැදෙච්ච මේ කොටසක් ඒක ඇතුණේ ආහාරය නිසා ආහාරය නිරුද්ධ වීමෙන් රූපේ නිරුද්ධ වෙනවා. වේදනාව දැනගන්න කිව්වා. වේදනාව කියලා කියන්නේ ස්පර්ශයෙන් ඇතිවෙච්ච දෙයක්. සැප දුක් උපේක්ෂා ආදී වේදනා ඒ ස්පර්ශය නිරුද්ධ වෙච්ච ගමන්ම වේදනාවක් නිරුද්ධ වෙනවා. දැන් අපි ලස්සන සින්දුවක් අහමින් ඉන්නවා. ලස්සන සින්දුවක් අහමින් එක ලස්සන ඒ සින්දුවට අනුව රංගනයේ යෙදෙන පිරිසක් ලෙස අපි බලාගෙන ඉන්නවා. දැන් අපි වෙනම ලෝකෙක දැන් අපි ඉන්නේ. දැන් මේ ස්පර්ශයෙන් මේක ඇති වෙනා කියලා අපිට හිතෙන්නේ නැහැ. එක විලම කරන්ට් එක යනවා. මොකද වෙන්නේ? එක විලම කරන්ට් එක ගියා. අනේ එතකොට තමයි සැබෑවෝගේ දෙන්නේ. එතකොට තමයි වටපිට අතපත ගාලා වළනේ කරුවල ඒක ඔච්චර ගහන ඊට පස්සේ. පින්නතුනි මෙන්න මේ වෙලාවේ ඇසෙන් රූපියක් කණෙන් ශබ්දයක් කියන මෙන්න මේ ඉන්ද්‍රියන් ටිකට මේ වෙලා මේ ඉන්ද්‍රිය ස්පර්ශයෙන් මේ ඇතිවෙච්ච දෙයක් කියන එක අපි කණෙන් දැනගෙන හිටියේ නැහැ නමුත් යථාර්ථය මේකයි. එනිසා ඇසෙන් රූපය දකින්න නම් පින්නතුනි ආලෝකය කියන එකක් අවශ්‍යයි. ආලෝකය නොතිබුවොත් මේ ලක්ෂණ මොකුත් නැහැ. කණෙන් ශබ්දය අහන්න නම් වාතය තියෙනවනේ. වාතය නොතිබුවොත් ශබ්දය යන්නේ නැහැ. අනිත් ඉන්ද්‍රිය වලට ඒ ඉන්ද්‍රියට සාපේක්ෂව යම් කිසි කොටසක් තියෙනවා. දැන් ආහාරයට නම් ආහාරයේ තියෙන රසය තියෙනවා. නමුත් අපිට මෙතන රසයට වඩා අපි ආද සලකන්නේ මොකද ආහාරය? ආහාරය වර්තමාන ආහාරයක අපිට වැටෙන්නේ මොකටද? වර්ණයටයි සුවඳටයි. ඒ වර්ණය සුවඳයි කියන දෙක ආහාරයේ පෝෂ්‍ය ගුණයට කිසිසේත්ම සම්බන්ධයක් තියෙනවද? කිසිසේත්ම සම්බන්ධයක් නැහැ. ඒ කිසිසේත්ම සම්බන්ධයක් නොමැති රසයටයි වර්ණයටයි අපි රැවටෙන්නේ. ඒ නිසා වෙනද ව්‍යාපාරික කොහොමද කරන්නේ? රසයයි වර්ණයයි විවිධ විදිහට වෙනස් කර කර පෙන්නනවා අපට. පෙන්නලා ඒගොල්ලන්ගේ බඩු පාන ටික විකුණ ගන්නවා ආහාර ටික. එතකොට ගුණය හොයන කෙනාට පෝෂදායි නම් එයාට එයාට රසය බලන්නෙත් නැහැ. ඒ වගේම එයාට වර්ණය අවශ්‍යත් නැහැ. එතකොට මෙන්න මේ වගේ දැන් අපි කතා කළේ රූපය ගැන කතා කළා, වේදනාව ගැන කතා කළා, ඊට පස්සේ සංඥා කියලා කොටසක් තියෙනවා. මේ සම්පූර්ණයම කියන්නේ වෙනතුනේ අපේ සමස්ත ජීවිත අත්දැකීම මම කියන්නේ. මේ කොටස් පහින් අමතරව මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ කොටස් පහින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේ පහින් බැහැර යම් කිසි කෙනෙක් ලෝකයක් ලෝකේ යම් කිසි දෙයක් කනවනවා නම් ඒක වචන මාත්‍රයක් විතරයි කියලා. එහෙම දෙයක් ලෝකේ නැහැ කියලා. අපි යන්ත්‍ර රූපයක් දැක්කනම් හෝ සබ්ජයක් ඇහුවනම් හෝ උපාධියක් ලැබුවනම් කුසල රැකියාවක් ලැබුවනම් වන්දනා ගමනක් හරි කොහෙරි ගියානම් අලුතෙන් වාහනයක් ගත්තනම් ගියක් මිලදී ගත්තනම් ළමයෙක් ලැබුණනම් මේ හැම දෙයක්ම තියෙනුනේ මේ පහතුල තියෙන්නේ. මේ පහින් බැහැර මුකුත්ම මේ විශ්වේ නැහැ. මේ සත්‍යයක අධ්‍යක්ෂය මත නැහැ. එතකොට වේදනාවේ ස්වභාවය දැනගත්තන් සැපතුම් උපේක්ෂා හැටියට ස්පර්ශයෙන් සා වේදනාව ලැබුණා කියලා දැනගත්තා. ස්පර්ශ නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා කියන එක දැනගත්තා. දැන් අපි මෙතන ෆෑන් එකක් අරගෙන යනකොට මේක වාතයේ මේ දෙක චංචල වෙනවා. ඒත් දෙක මේ කයට යම් කිසි ස්පර්ශයක් දැනෙනවා. එතකොට මේ ස්පර්ශේ නැති වුණ ගමන් මේ ෆෑන් එක නතර කර ගමන් මේකේ ස්පර්ශ නැති වෙනවා. ඒකට ඒක නිරුද්ධ වෙන්නේ මේ ස්පර්ශ නැතිවීමත් එක්ක. ස්පර්ශය කියන එක තමන් ආත්ම කරගෙන ඉන්න දෙයක් නම් තමන්ටම පාලනය කරගන්න පුළුවන් දෙයක් නම් ස්පර්ශයේ ජනිත වන්න වෙනත් බාහිරින් හේතුවක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා වේදනාව අනිත්‍ය දුක් අනාත්ම කියලා බෙදලා තියෙනවා. ඊට පස්සේ සංඥාව. සංඥා කියන්නේ හඳුනාගන්න එක. හඳුනාගන්නවා කියලා කියන්නේ අපේ විවිධ විදිහේ නම් දීලා කොමකින්ද අපි හඳුනාගන්නේ? ඇසින් යම්යක් වෙන හඳුනාගන්නවා. ඇසින් ඒවට කියනවා රූප සංඥා කියලා. ඒ වගේම කනෙන් යම්යක් වෙන හඳුනාගන්නවා. ඒවට කියන්නේ ශබ්ද සංඥා කියලා. ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා සංඥා කොටස් හයකට බෙදෙනවා. ඇස් සංඥාසාරී ඉන්ද්‍රිය වලට යම් කිසි දෙයක් ඒ ඉන්ද්‍රිය වලින් යමක් අපි හඳුනාගත්තනම් ඒ හඳුනා ගැනීමට තමයි සංඥා කියලා කියන්නේ. අන්න ඒ සංඥාව අන්න ඒ හඳුනා ගැනීමට හේතුණිය මොකක්ද? මෙන්න මේ ඇස් කන් ආසාද ඉන්ද්‍රිය වලට අර රූප ආදී අරමුණු ළඟා වීම, ස්පර්ශ වීම. එතකොට අපි එහෙන් යමක් හඳුනාගත්තනම් හඳුනාගත්තේ ඒ ඇහැට රූපය රූපය අපි කියන මේක ආපාත වෙනවයි කියලා. ඒකට රූපය නම් වෙන්නේ. නම් වීම කියන්නේ කිට්ටුනේ නැහැ. ඒකට රූපය සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ සංඥා හඳුනා ගන්නකොට පින්නතුනි මතක තියා ගන්න ඕන දෙයක් තියෙනවා. අපිට මේකේ ලොකු වැරදීමක් තියෙනවා. මොකද්ද වැරදීම? අපි හිතාගෙන ඉන්නවා ඇතෙන් ලස්සන රූපයක් දැක්කොත් ඒක ඇහැටත් ලස්සනයි, කනටත් මිහිරේ, දිවටත් මිහිරේ, නාසයටත් මිහිරි, ස්පර්ශයත් මිහිරි, ඔක්කොමටම මිහිරි කියලා අපි හිතන්නේ. යථාර්ථයේද? පින්නතුනි මෙන්න මෙතන මේ බාහිර ලෝකයේ තියෙන ආශාව නැති කරගන්න ලැබෙන අවබෝධයක ප්‍රධාන ස්ථානයක් මේක. අපි ඇසෙන් ලක්ෂණ රූපයක් දකින්න ඇතැන්ක සමහර මල් තියෙන ඈතට හරි ලක්ෂණයි. නමුත් ළඟට ගිහින් අල්ලනකොට කටු වේවන. සමහර ඈතට ලක්ෂණ මල් තියෙන ළඟට ගිහින් අල්ලනකොට ඉමිනකොට ඉතාම දුකක් වෙන කරක් වේවා. සමහර ශබ්ද තියෙන හරි මිහිරි ශබ්ද. ඇතැම්ිට පෙරේකින් එන අඬ බලන්න. ශබ්දේ හරි මිහිරි. ඒ මිහිරි ශබ්දේ න බාණ්ඩේ ගිහින් ඉන්නකොට මොකද වෙන්නේ? එතැන්මිට හරකේක හමක් නෙදෙන්නේ. පින්නතුනි මේ ඉන්ද්‍රිය වලට ලං වෙන දේවල් ඒ ඉන්ද්‍රියට විතරයි එක මිහිරි වෙන්නේ. නමුත් අපේ සියන නොදෙනියම නිසා අපි හිතන් ඉන්නේ ඇහැර රූපයක් දැක්කනම් එයා කතා කරන්නේවත් හොඳයි, එයා සුවඳයි, එයාගේ ස්පර්ශයත් හොඳයි, ඔක්කොම හොඳයි කියලා අපි හිතන්නේ. දැන් මේක තමයි අපට බුද්ධිර ඇසුරු පිළිමේදී ගැටළු ඇති වෙන ප්‍රධාන ස්ථානය මේක. ඇතැම් කවුරුහරි දැක්කනම් දැක්ක ගමන් රූපේ දැකලා අපි හිතන්නේ එයාගේ ඔක්කොම හොඳයි කියලා. ඇතැම් කෙනෙක් ජීවිතයක් යනවා නම් ජීවිතේටම රැවටෙනවා අපි එයා මුළු සමස්ත ජීවිතයම හොඳයි කියලා අපි හිතන්නේ. පස්ස ළඟින් අතුරු කරන්න ගියනම් අපි බොහෝ වෙලාවට අමාරු වෙනවා මේකේ. නමුත් පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ එකට එක ඉන්ද්‍රියයකට ප්‍රිය වෙන දේ අනිත් දෙයට ප්‍රිය වෙන්නේ නැහැ. ඒක සපුරාම වෙනස් දේවල්. දැන් බලන්න අපි චිත්‍රපටයක් බලනවා නම් චිත්‍රපටි ශාලාවට ගිහිල්ලා දැන් මේ චිත්‍ර ටික වැටෙන පිටියකට නෙමෙයි හැබැයි මේ රූප ලස්සන රූප වෙන ලස්සනයි ඉන්නවා ගියද කියන නමුත් අල්ලගෙන ගියා අල්ලන්නේ ගියා මොකද අහුවෙන්නේ පිටිය අහුවෙන්නේ පින්නතනි සමස්ත ඥානය ඒක විතරක් නෙමෙයි අපි මේ සමස්ත ජීවිතයම මේ චිත්‍රපටිය බලනවා වගේම වෙන දෙයක් නැහැ අපිට හිතන්නේ චිත්‍රපටිය බලන වෙලාවට අපි මොනාවෙන්නේ අනිත් හැම වෙලාවෙම හොඳ සජීවී ලෝකෙ ඉන්නේ කියලා නමුත් සමස්ත ජීවිතේම පින්නතුනි මේ චිත්‍රපටිය බලන වගේ දෙයක් නෑ මේ වෙන්නේ. එතකොට රූපය ගැන වේදනාව ගැන සංඥා ගැන සංස්කාර කියලා කියන ඊට පස්සේ පින්නතුනි චේතනා පහළ වීම. රූප සංචේතන සද්ද සංචේතන ගන්ධ සංචේතන ආදී වශයෙන් චේතනා කොටස් හයකට බෙදෙනවා. ඒ අස්කන්නාසාදී ඉන්ද්‍රිය අරමුණු කරගෙන ඇතිවන චේතනාවලටයි සංස්කාර කියලා කියන්නේ. අන්නේ චේතනා සිනුතුනි පහළ වෙන්නේ ඒ ඉන්ද්‍රියන් වලට අරමුණු ගැටීම හේතුයි. එතකොට මෙන්න මේ අරමුණු එක්වීම නිසා සමුදය නිසා මේක ඇති වුණා. ඒ හේතු අයින් වීමත් එක්කම මේක නිරුද්ධ වෙනවා. දැන් බලන්න දැන් අපි ඇහෙන යම් කිසි රූපයක් දැකලා යම් කිසි චේතනාවක් පහළ කරගෙන ඉන්නවනම් ඇතැම් විට ඒක ස්වනිකව නැති වෙනවා. වෙන තැනකින් සබ්ජෙක්ට් එකක් වුණා නම් කනපස් යනවා ඊට පස්සේ. ඒ අතරේදී කවුරු හරි ඇවිල්ලා අපට පිනිදු ආතකින් අපි ඇල්ලුවා නම් ඊට පස්සේ ස්පර්ශයට යනවා. ස්වනිකව පිනතුනි මේවා කොටස් මාරු වෙන මේදී. එතකොට මෙන්න මේ විදිහට බුදුහාම වේ ඊට පස්සේ විඥාන හය ආකාරයයි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, දිවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. මේ හැමකටම පහළ වෙන සිත් ගැන කියනවා. එතකොට ඇස අරමුණු කරගෙන රූපයක් පිළිබඳව විඥානයක් පහළ වුණා නම් ඒකට කියනවා චක්කු විඥානය කියලා. නාසය අරමුණු කරගෙන යම් කිසි ගඳ සුවඳක් පිළිබඳව විඥානයක් පහළ වුණා නම් ඒකට කියනවා සෝත විඥානය කියලා. ඊට පස්සේ කනට නාසයට නම් ගහන විඥාන මේ ආදී විඥාන හයකට බෙදෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් මේ යුගෙන් නිදහස් වෙන අපේක්ෂාවක් තියෙනවා නම් මෙන්න මේ රූප ආදී ස්කන්ධ පංචකය පිළිබඳව දැනගන්න, ඒ පහේ හට ගැනීම දැනගන්න, ඒ පහ නිරුද්ධ වීම දැනගන්න කියලා. එතන මේ පහේ ස්වභාවය මුලින් දැනගන්න ඕන, මේ පහ හටගන්නේ කොමක් නිසාද කියන එක දැනගන්නට ඕන, මේ පහ නිරුද්ධ වන්නේ කොහොමද කියන එක දැනගන්න ඕන. මෙන්න මේ ආකාරයකට ඉන්නතුනි අපට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ කොටස් පහ ගැන මේ අපි අසුරු කරන භෞතික රූපය ගැන යම් කිසි අවබෝධයක් වෙනවා. වේදනාව ගැන හැඟීමක් වෙනවා. සංඥාව නැත්නම් හැඳිනීම ගැන අවබෝධයක් වෙනවා. චේතනා පිළිබඳ හැඟීමක් වෙනවා, විඥානය ගැන හැඟීමක් වෙනවා. ඊට පස්සේ මේක එනවත් එක්කම ඊට පස්සේ අපිට තව අවබෝධයක් එනවා මේවා අනිත්‍යයි කියන ස්වභාවය. මේ දැන් අපි බලන රූපයේ දැන් ක්ෂණිකව දැක්ස්ත්‍රණික වේක නිරුද්ධ වුණා. දැන් මේ කණේ ශබ්දයක් ඇහුවා, අහපු ශබ්දයයි මිහිර ශබ්දයක් වෙන්න පුළුවන්. නමුත් ඒක ක්ෂණිකව නිරුද්ධ වුණා. එමණ කවරෙන් හොඳ සින්දුවක් දාලා නටමින් ඉන්නවා. ඉන්නකොට එකපාරම වහරි ගෝලියක් යනවා එතන. නැමෙ සංගීත සංගර්ෂණ එහෙම වෙනවනේ, එන්නේ පතරලක් කියනවනේ එහෙම. එතකොට මොකක්ද වෙන ආස්වාදි ලැබෙනවද? තනේ කරන් වෙනස් රටකට ගියා. ඊට පස්සේ ඉතින් මේ ලොකු ගැටලුව. මෙන්න මේ විදිහට පේනතුනේ මේ වස්තනිකව වෙනස් වෙන ආකාරය කියන එක සමාන වලින් දකිනවා. එතකොට මෙන්න මේක දකිනවත් එක්කම පේනතුනේ මේ සඳහා යම්කිසි දැඩි බැඳීමක් අපට තියෙනවා නම් දැඩි ඇල්මක් මේ සඳහා තියෙනවා නම් මෙන්න මේක ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙනවා විතරක් නෙවෙයි පින්නතුනි, මෙන්න මේ පියවරේ ඉඳලා අපි තව පියවරක් ඉදිරියට යන්නට ඕන. අන්න ඒ පියවරට කියනවා පින්නතුනි, අපි දැන් ඇසෙන් රූපයක් දැකලා රූපේ පහළුණා නම් රූපේ නිරුද්ධ වෙනවා විතරක් නෙවෙයි මෙතනින් දැනගන්න ඕන වැදගත්ම දේ තමයි ඒ නිරුද්ධ වෙච්ච රූපය අපි නිරුද්ධ වුණා කියලා නොදන්නාකම නිසා අපි මේක නිතර නිතර වර්තමානයට අපි ගන්නවා. කවුරු හරි බැන්නනම් දැන් අපි කියමු අපිට වඩා වයසින් අඩු කෙනෙක් බැන්නනම් ඊට අවුරුදු 10 වැඩි ඉස්සෙල්ලා බැන්නයි කියමු. අපි තාම හිතන්නේ බලනවා කියලා. සාමියා මතක් කරගමම අර බනබුඩේ කිහෙම නැහැ හිතේ තියෙනවා. තනිකරම අර අතීතය අපි වර්තමානයට ගත්තේ මියගිය අතීතය. නිරුද්ධ අතීතය සම්පූර්ණයෙන් වර්තමානයට ගත්තා. ඒ දුක්කේ එහෙම විඳිනවා අපි. එතකොට ධර්මයේ අවශ්‍යතාවය මේකයි, මෙන්න මේ දැන් සිහි කරන්නේ සිතයි කියන එක නෝනින් දකිනවා. ඒ පුද්ගලයා නෙවෙයි දැන් මේ බණින්නේ, දැන් මේ තමන්ම හිතෙන් තමන්ම දුක නිර්මාණය කරගෙන සමා විසින්ම මේ දුක් ගොඩක් ගොඩ ගහගෙන අවස්ථාවේ. ඇතැම් විට ඒ බැනපු කෙනා දැන් ඒක එයාට මතකවත් නැහැ ඇතැම් විට. එයා දැන් අපිට අපි ඉස්සරේ දැන් හතර යන්නේ. ඇතැම් විට සමහර විට ඒක නම් නිය ගිහිල්ලා. එයාට දැන් වෛර කරන්න කෙනෙකුත් නැහැ. ඇතැම් විට ඒක නම් රහස් වෙලා පිරුණන් පාරක්. එහෙම වෙනත් පුළුවන් තමයි. දැන් අපි හිතන් ඉන්නේ අර බැනපු කෙනා එහෙමම තාම බැන ගන්න විදිහමේ ඉන්නේ කියලා. නමුත් එයාගෙන් දැන් හොඳ වෙලා ඉන්නේ. දැන් ඇතැම් විට අපේ ඒ කාලේ ඈත පුදුලේ දැන් ඇතැම් විට සමීපව ඥාතියෙක් වෙන්නත් පුළුවන්. අනිත්‍යක පින්නතුනේ යම් කිසි හොඳ ප්‍රියමනාප රූපයක් හෝ ශබ්දයක් හෝ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ආදී වශයෙන් අපි ග්‍රහණය කරගත්තනම් ග්‍රහණය කරගත්තු අවස්ථාවේදී බොහොම මිහිර දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒක එතරම් නිරුද්ධ වුණා කාලයක් ගිහිල්ලත් අපි ඒක සිහි කරනව මොකද්ද? අපි හිතාගෙන ඉන්නවා ඒක එහෙමම තියෙයි කියලා. දැන් මේකට සමහර අර අපි උපමාවක් දක්වන්නේ අර කණ්ණාඩියක් ළඟට යන සතෙක් ගැන අපි කියන්නේ. දැන් කණ්ණාඩියක් ළඟට සතෙක් ගියා නම් ඒ සතා ගිහිල්ලා දැන් අපි යනවා කණ්ණාඩිය ළඟට. අපි කණ්ණාඩිය ළඟට ගිහිල්ලා කුයර දාන්න ඕන නම් අපි මොකද කරන්නේ? අපි කණ්ණාඩියෙන් දාන කුයර. අපි දාන්නේ අපේ මොහොනටනේ. අපි දන්නවා මේ කණ්ණාඩිය පේන කෙනා මේ අභ්‍යන්තරේ ඉන්නේ කියලා. නමුත් වඳුරේ කොට හරි රිළවේ කොට හරි කුයර ගන්න විදිය පුරුදු කළා. එයාට ගන්න පුරුදු කරොත්ින් මොකද වෙන්නේ කණ්ණාඩිය ඇදලා? එයා මොකද කරන්නේ? ඈ? ඔව් එයා කුයර ගන්න කණ්ණාඩියට. දැන් එයා නිකන් ඉන්නේ රූපයේ දින බාහිරයේදී. මෙන්න මේ වගේ පින්න තුනේ අපි ලබපු අත්දැකීම් වලින් අපි යමක් විඳිනපත් විඳිනකොට අනිතරම අපි ඒක විඳින හිතින්. දැන් බාහිර රූපයක් දැක්කනම් දැකලා එතන නේද නිරුත් වෙනවා. අපි ඒක හොඳයි නරකයි ලක්ෂණයි කියලා ගන්නකොට ගන්න හිතින් ගන්න. එතකොට අපි එතන හිතයි නැහැ කරන්නේ. ඒ දැකපු එක එතනම නෙවෙයි. ඒ නිසා අපි ඇස් දෙක පියාගෙන දැන් අපි බෝධින මහත්යෙක් දෙස බලලා ඇස් දෙක පියාගත්තොත් අපිට බෝධිය පේනවා. අපිට බෝධිය තියෙනවා වගේ පේන්නේ. නමුත් ඒ ඇහෙන් දැකපු රූපය නෙවෙයි අපි දැන් සිහි කරන්නේ. අපි දැන් සිහි කරන්නේ මනස. ඉන්නතනි ඉන්ද්‍රිය පංචකයේ දෙස්සම මේකයි සත්‍යය. එතකොට අර සතා අතෙන්දි මුලා වෙනවා. නමුත් මිනිස්යා වශයෙන් අපි කණ්ණාඩිය ළඟදී මුලා වෙන්නේ නැහැ. නමුත් කණ්ණාඩිය නැති අනිත් හැම තැනදීම මුලා වෙනවා. අනිත් කණ්ණාඩිය ළඟින් ඈත් වෙනකොට ගන්න කණ්ණාඩිය රූපේ නැහැ කියලා. නමුත් ගෙදරින් මෙතෙන්ට ආවට පස්සේ අපි හිතන්නේ ගෙදර තියෙන්නේ. වඳුරා කන්නාඩි ළඟින් ඈත් වුණත් වඳුරා හිතාගෙන ඉන්නේ කන්නාඩි ඉස්සරහා තමන්ගේ කාම රූපේ තියෙයි කියලා. වඳුරා කැම ටිකක් කලින් ආය කන්නාඩි ළඟට එනවා අර දකින්න කතා බලලා යනවා. ඒකේ සතේකින් බලන්න කියලා කැම ටිකක් කලින් ආයෙනවා. අපිත් ඒ වගේ දැන් ගෙදරින් ආවා. අපි දැන්ගෙන ගෙදර තියෙයි කියලා. අපි ආය යනවා ගෙදර බලන්න. අර කන්නාඩියේ රූපේ තියෙයි කියලා හිතලා කන්නාඩි ළඟට ගියා කතා වගේම අපි ගෙදර කියනකල ආයෙ බාහිරට හොයාගෙන යනවා. කිසිම වෙනසක් නැහැ. ආය යනකොට ආය රූප ටික ආය ඇතන හේවත ඇත හටගෙන ආය ඇතන කේ නිර්මාණය වෙනවා. අපි කියන අමිය තියෙන මං ඊයේ හිටපු ගෙදර මේ දැන් මේ තියෙන්නේ. ඔය නැහැ කිව්වට මේ තියෙන්නේ. නවත් කියන තුනි සපුරාම ධර්මය කියලා කියන්නේ අර වඳුරාගේ සිත්තියයි නැවත අපි ගෙදරට ගිහිල්ලා ඒ දන්න කියන අය හඳුන ගැනීමක අතර වෙනසක් නැහැ. දැන් දැන් මෙතන ඉඳගෙන අපි ගෙදර සිය කරනවා නම් අර කන්නාඩිය දැන් අපි මෙතන ඉඳලා ගෙදර සිහි කිරීමයි වඳුරා විසින් කන්නාඩියේ තමගේ මෝන තියෙනවා කියලා සිහි කිරීමයි දෙකම සමානයි. හැබැයි අපි ගෙදර තියෙනවා කියලා සිහි කරාට අපි නම් අල්මාරියේ තියෙන කන්නාඩියේ තමගේ මෝන තියෙයි කියලා අපි හිතනවද? ඒක හිතන්නේ අපි හැබැයි. ඒක නැති බව දන්නවා. නමුත් අනිත් ගෙදර ඔක්කොම ටික තියෙනවා, ගෙදර ළමයි ටිකක් තියෙනවා, ගෙදර බල්ලක් තියෙනවා, ගේට්ටුවක් තියෙනවා, ඔක්කොම තියෙන එක දැන් එකයි. පින්නපිනි දහමෙන් කරන්නේ මෙන්න මේක. මේක ක්ෂණිකව ඇති වෙලා නිරුද්ධ වෙන දෙයක් කියන එක අපිට නුවණින් අවබෝධ ලබා දෙන එක. ඒක මුලින් මේ ධහම කියලා හැබැයි මේ ධහම අහුවට විතරක් පින්නතුනි මන කියන මගේ ඔබේ මේවට තියෙන ඇලීම සපුරා දුරු වෙන්නේ නැහැ. සපුරා දුරු වෙන නම් ඊළඟට ධහමෙන් කරුණක් තියෙනවා. ඊට පස්සේ වඩන්න ඕන කාරණා ටිකක් තියෙනවා. මේක දැනගෙන අපි වඩන්න ඕනේ ඊට පස්සේ. මේක නොදැන වඩලා හරියන්නේ නැහැ. අපි සතර සතිපට්ඨානය වඩනවා නම් ඒ වගේම සතර ඉතිපාද වඩනවා නම් සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩනවා නම් පංච ඉන්ද්‍රිය වඩනවා නම් පංච බල වඩනවා නම් සත්‍ය බොජ්ජංග වඩනවා නම් ආරත්‍ය මාර්ගය කියන මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වඩනවා නම් අපි වඩන්නේ මෙන්න මේ අවබෝධය සාක්ෂාත් කර ගැනීම ඉලක්ක කරගෙන. හරියට අපි අනුරාධපුරේ යන කලින් අනුරාධපුරේ යන මාවත කාමින් හරි හොඳට අහගන්නවා. අහ ගෙනයි අපි පාරට බහින්න ඕන. අන්න ඒක අහගන්නේ නැතුව පාරට බැහිම වගේ හරියට මෙන්න මේකයි අපි අනාගතයේ කරන්න කියලා නොදැන ධර්මයේ පිළිපදින යාම. අපි අනුරාධපුරේ ගැන කිසිම හැඟීමක් නැමෙ අනුරාධපුරේට යන්නේ කියලා හිතාගෙන ඈ මෙතනින් මේ පැත්තේ පාරට ගියන මාතර පැත්තේ බස් එක ගියොත් අනුරාධපුරේට යන්න පුළුවන් අපට. අනුරාධපුරේට යන්න වෙන්නේ අපට. එනිසා අපි කලින් හරියට පාර දැනගෙන මගදී ලැබෙන මඟ සලකුණු දැනගෙන තමයි අපි පාරට යන්න තෝරන. අන්න ඒක දැනීමක් වගේ තමයි පින්නතුනි. මෙන්න මේ ස්කන්ධ පංචකය කලින් නොවනින් දැකලා තමයි මේ යන්න නිවන නැමැති ස්ථානේ කරා යන මාවතට අපි බැස ගන්න තෝරන. එනිසා තමයි බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ විවාස ජටෝසෝන් සූත්‍රය අපට දේශනා කරනවා. ඥානසෝ තික්ඛවේ යහං පස්සතෝ ආශ්‍රවණං කයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ කියලා. මහණෙනි මම ධර්මයේ දේශනා කරන්නේ මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම දේශනා කරන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකය සහිත මේ ලෝකය දන්න කෙනාට දකින්න කෙනාට කියලා. මෙන්න මෙවැනි ස්නිකව ඇති වෙලා නිරුද්ධ වෙන යන ලෝකයක් මේ තියෙන්නේ. ඒ ලෝකයේ පිළිමන්දව අනවබෝධය නිසා සත්‍යා මේකට ඇරිලා මේක නිත්‍යයි සපයි ආත්මයි කියලා හිතාගෙන මේකෙන් දැඩි දුකටපත් වෙන ලෝකයාට මේ දුකෙන් නිදහස් වන්නට මෙන්න මේකයි මාවත කියලා කියන්නට මෙන්න මේ ස්කන්ධ පංචකය කියලා පිළිසිඳ දැනගැනීම කියන නුවණ අපට වැදගත් වෙනවා. මෙන්න මේක දැනගෙන දැනගත් කෙනා කියන තුනි සැලකිය යුතු දුක් ප්‍රමාණයම නිදහස් වෙනවා. නිදහස් වෙනවා කියන්නේ මේක දැනගත් කෙනාට කොච්චර වර්ණකවත් නවත්තන්න බෑ. කොච්චර බැන්නත් ඔහු හිතේ වටහන්න බෑ. ඔහු දන්නවා මේ රූප ආදී දේවල් නිවැරදිව නිරුද්ධ වෙන දේවල් මේව ඇත්තට වර්ණනා කරන්න පුළුවන් කවුරු හරි. ඇත්තට වර්ණනා කළා ඒ වර්ණනාවෙන් තමන් වර්ණනාවේ මුලා වෙන්නේ නැහැ. වර්ණනා කළ කෙනෙක් මුලාට ලක් කරන්න බෑ. කොච්චර දේවල් දීනවත් දීමේ කෙනෙක් අල්ලගන්න බෑ. නමුත් අපිට මොකද වෙන්නේ කියන්නේ. අපිට පොඩි දෙයක් දීපුවාම අපි හරියට සතුට වෙනවා. පොඩි වචනයක් එහෙම වෙලා පැන්න ගමන්ම අපි සති ගණන් මාස ගණන් ඕක මතක තියාගෙන අපි මනසින් දුක් විඳිනවා. ඒ දැනුම වෙනාට ඒක අමතක ඇතැම් විට. නමුත් ඒ දැනුම ලැබපු අපි මේක නිත්‍ය කරගෙන මේක මියගිය අතීතයේ වර්තමානයේ අරගෙන අරගෙන මේක අලුත් දෙයක් කර කර අපි මේකෙන් දුක් විඳිනවා. ඒ නිසා මෙන්න මේ දුකෙන් නිදහස් වන්න නම් ඒ යන මාර්ගයේ ප්‍රධාන ස්ථානයක් තමයි මෙන්න මේ හේතුඵල ධහමට සම්බන්ධ මේ ස්කන්ධ පංචකයේ ඇතිවීම සහ නිරුද්ධ වීම කියන මෙන්න මේ සංකල්පය දැකීම. එතකොට මෙන්න මේ අවබෝධය කරා යන කෙනා තියෙනතුලින් මේ අවබෝධයත් එක්ක ලොකු උනන්දුවක් ඇති වෙනවා, ශ්‍රද්ධාවක් උදාහරණ කිරී ඇති වෙනවා. මේ ගමනේ කොහොම හරි යන්න ඕනේ කියලා. අන්න ඒ යන කෙනාට පින්නතුනි ඊට පස්සේ දුක් කරදරෙන්න පුළුවන්, බැනුම් වෙන්න පුළුවන්, කැමරෙම ටිකක් අඩු වෙන්න පුළුවන්, අවුවේ ඉන්න පුළුවන්. ඒ වුණත් එච්චර දුක් වෙන්නේ නැහැ. දැන් මේ අවබෝධ නොමැතිව සිල්ගත්තු කෙනෙක් ඉන්නවා නම් එයාට හැමදාම දවල් කැමරට නැන්නේක නොලැබුණොතින් කලකිරෙනවා. කැමර ටිකක් අඩු වුණොතින් කලකිරෙනවා. පුටුවක් තියෙන ලැබෙන කෙනෙක් නම් පුටුව නොලැබුණොත් කලකිරෙනවා. මොකද ඔහුගේ ජීවිතයේ මේ ඉලක්කය කරා ඔහුට යන්නේ නැහැ. ඔහු ඊට වඩා පල්ලෙහා දේවල් මේ අල්ලගෙන ඉන්නේ. ඒ නිසා මෙන්න මේ අවබෝධය කරා යන ගමනක් මේක කියන එක යම් කිසි කෙනෙකුට යම් කිසි මට්ටමක අවබෝධ වුණා නම් ඔහු ඒ තා ප්‍රමාණයට මේ බාහිරින් එන දුක් දේවල් ඔහු ඉවසා දරා ගන්නවා. ඔහු නිින්ද පාලනය කරනවා. ඔහු ආහාරය පාලනය කරනවා. ඒ වගේම ඔහු ඉන්ද්‍රිය සංවර කර ගන්නවා. ඒ වගේම ඔහු ක්ෂණිකව නිරුද්ධ වෙන ඇතිවන මෙන්න මේ සැක දුක් ආදී මේ අටලෝ දහම පිළිබඳව ඔහු ඔහුගේ සිත් ක්ෂණිකව වෙනස් වීම අඩු කර ගන්නවා. මංගල සූත්‍රයේ අවසාන ඝාතන දේශනා කරන්නේ මේකයි. පුත්තන්ත රෝග ධර්මයේ චිත්තං යක්ක නකම්පති අශෝකං ගිරජං හේමං ඒ සම්මංගල මුත්තමන් කියලා. මේ රිය සකක් වගේ පෙරදෙන ලෝකයේ සැක දුක් ලාභ ලාභ යකයස නිඳා ප්‍රසංසා කියන මේ අටලෝ දහම පෙරලෙන ලෝකයේ මේ ධර්මඥානයක් සමග ඉදිරියට යන ඔහුට මහා වටිනා දෙයක් ඉදිරියේ තියෙනවා. ඒ ඉදිරි දේ සඳහා යන ගමනේ දුරු රැකියාවක් කරන කෙනෙක් නම් මේ දැක්ම මේ සම්මාදිත ඇතිවෙච්ච කෙනෙක් නම් ඔහුගේ සම්මා සංකල්ප ඇති වෙනවා. ඔහු කාටවත් දොස් කියන්නේ නැහැ. රැකී ආරක්ෂා කරද්දී, ඇතුළු කරද්දී ඔහු දැන්නත් පණින් මේ කුජිරාගේ කරුණාවෙන් ගියා පරිදි මුදවා ගැනීම සඳහා ඒ පණින්නේ වේස්සාවක පණින්නේ නැහැ. කතා කරන වචන යහපත් වචන කතා කරන්නේ. යහපත් වචන කියවට බොහොම ලස්සන කියුම් වචන නෙවෙයි. හැබැයි පණින්න පුළුවන්. දැන්නත් පණින්නේ කෙනෙක් යහපත් නඟට ගන්න අදහසින්. දැන් බුදුහාමෙන් අහන එක අවස්ථාවක අවේ රාජ කුමාරයෙක් ළහනවා. බුදුහාමෙන් ඔබ වහන්සේ හැම වෙලාවෙම සිය වචනෙන් කතා කරන්නේ කියලා. බුදුහාමුදුරනේ නෑ මම හැම වෙලාවෙම සිය වචනෙන් කතා කරන්නේ නෑ කියලා. මම සමාහට බලන සමහර අයද මම මොග පුරුද්ද කියලා මම බලනවා. නෑ බුදුහාමුදුරන් වචනේ එහෙමයි. ඒ නිසා කෙනෙකුට වන්නම් පුළුවන් ලස්සන සිය වචන කතා කරලා කෙනෙක් අමාරු දාන්න පුළුවන්. කෙනෙක් මුලා කරන්නත් ඒව කියන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරෝ කියන හැම වචනයක්ම සත්‍ය වචනයක්. හැම වචනයක්ම කාරුණික, කරුණායුක්තව, ප්‍රඥායුක්තව කියන වචන නිසා ඒව සම්මා වාචාගණයටයි දුණා. නමුත් හැම වෙලාවෙම ප්‍රිය වචන මුනේ නෑ. සම්මා කම්මන්ත, සමන් කරන කර්මාන්ත, ප්‍රාණඝාතයේ සොරකම් අදස්සා දාන කියන මේ තුනේ සපුරම් වැරදිලා හොයන්නේ. රැකියාවක් කරන කෙනෙක් නම් සම්මා ආජීවයේ නිතරම තමන්ගේ රජයේ රැකියාවක් කරන කෙනෙක් නම් අස්සම් කරන එකින් නම් 100ක් සමන් සාධාරණ කරන්නේ. මොකද සමන් දන්නවා මේ අවුරුදු 50කට මේ ජීවත් වෙන මේ ශරීරය කොට ගහ ගන්න ජීවත් කරවන්න මේ සතර ගමනක් ඔහු මේ කැප කරන්නේ නැහැ. සතර ගමනකට හානියක් කරගන්නේ නැහැ මේ අවුරුදු 50කට ජීවිතයක් ඉන්නවා. එනස ඔහු කරන රැකියාව ඉතාම ධර්මිකව සමාදන්නේ වැටුපට වඩා වැඩිපුර දෙයක් සමන් කරනවා. සමා වායාමයේ නිතර සමන් වෑයම් කරනවා. අකුසලෙන් මිදෙන්න කුසලයේ වර්ධනය කරගන්න. නිතරම සමන් සිහියෙන් ඉන්නේ. එහේ කාය, චිත්ත, ධම්ම ආදී වශයෙන් ස්ථාන හතරක් ගැන නිතරම සිහිය පිහිටුවාගෙන ඉන්නේ. අන්න එහෙම ඉඳගෙන තමයි මේ පුද්ගලයා මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මවල ගමන් කරන්නේ. පින්නතනේ මේ වාසිජඨෝපම සූත්‍රයේ පින්නතන අපට ඉතාම වටින්නේ. බුදුහාමුදුරන් මේ ස්කන්ධ පංචකය දේශනා කළා. ස්කන්ධ පංචකය හට ගැනීම දේශනා කළා. නිරුද්ධ වීම දේශනා කළා. ඒ නිරුද්ධ වීම නුවණින් දකින්න නැති සත්‍යයා නැවත මේක නිත්‍යයි කියලා අරගෙන දුක් විඳින හැටි දේශනා කළා. ඒ දුකෙන් නිදහස් වන්න නම් මේ අපි දකින්න හෝ කල්පනා කරන හෝ දේවල් මේ සිහි කරන්නේ හිතයි කියන එක දැනගත්තා. අන්න ඒ හිතත් අනිත්‍ය වූ හිතක් කියන එක දැනගත්තා. ඒ හිතත් නිත්‍ය නෑ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ බාහිර ඔක්කොම දේවල් අනිත්‍යයි මේක හිතන් හිත නිත්‍යයි කියලා. පිනුත්‍රි මේ හිතත් නිත්‍ය නැහැ හිතත් කියන්නේ නාම රූප විඥාන කියන මේ හේතුඵලතාවම ප්‍රතිපදය. ඒ නාම රූප වලට අනුරූපව මේ හිත නොසිතේ හිතන්නේ ඒකත් වෙනස් වෙන දෙයක් කියලා තේරුම් ගත්තා. අන්න ඔහු ඒ තුලින් අනිමිත්‍ය කියන නිමිති නොගෙන ඉන්න සත්‍යද ගියා. අප්පන්නේ දැකීම දෙයක් ප්‍රණීතයි කියලා නොගන් සත්‍යවට යනවා. ශුන්‍යති කියලා කියපු ආකාරයට මේ සියලුම දේවල් ශුන්‍යත්වය ඔහු නුවණින් අවබෝධ කරගන්න ගෙනෙන්නේ බවට පත් වෙනවා. ඊමෙතන අදාකෘතිගත වෙනත් සූත්‍රයක් මේ සාකච්ඡා කළේ එක එක දවසල අපි එක එක කරුණු සාකච්ඡා කරමින් මේ ආවේ. අද අපිට හිතන සූත්‍රයක් ඉස්සර කරොත් හොඳයි කියලා. ඊළඟට මේ සූත්‍රයේදී මම සඳහන් කරන වැදගත් කාරණයක්. බුදුහාමුදුර සඳහන් කරනවා මෙන්න මේ අවබෝධය ලැබිලා දුකෙන් නිදහස් වන්න නම් යම් කිසි කාර්යයක් මේ සඳහා කැප කරන්නට ඕන අපි. උදාහරණයක් කියනවා එක්තරා කිකිලියක් ඉන්නවා. මේ කිකිලියට බිත්තර තියෙනවා. බිත්තර 8ක් හරි 10ක් හරි 12ක් හරි තියෙනවා. මෙන්න මේ බිත්තර ටික මේ කිකිලිය නිසි දින ගණනක් රකින්නේ නැහැ. මේ කිකිලියට බිත්තර 8ක් හරි 10ක් හරි 12ක් හරි තියෙනවා. මේ තියෙන ගණන දක්වලා තියෙන සූත්‍රේ. නමුත් මේ කිකිලිය නියමිත නියමිත දින ගණන මේ බිත්තර සඳහා දෙන්න ඕන රස්නේ දෙන්නේ උණුසුම දෙන්නේ නැහැ. නොදී මේ බිත්තර වලින් පැටව බලාපොරොත්තු වෙනවා. අන්නේ වගේ තමයි සමහර අය. අර කිකිලියට බිත්තර ටික තියන්න වාගේ ධර්මයේ ධර්ම කරුණ තමයි දන්නවා. සූත්‍රම් වන් දාන වෙන්න පුළුවන්. අපි ධර්ම පන්ති යනවා වෙන්න පුළුවන්. නමුත් ඔහු ඒ සඳහා කරන කාලය ගත කිරීම කරන්නේ නැහැ. ධර්මයත් එක්ක ජීවත් වෙන්න ඕන කාලය වැඩිපුර කාලයක් ජීවත් වෙන්නේ නැහැ. ඇතැම් විට පොයට ඇවිල්ලා බණහල ගිහිල්ලා අවශ්‍ය උතුරු සළුව ගලවලා තිබ්බා. බණ අහපු වරණ ටිකයි ඔක්කොම ඒත් එක ගලවලා තියෙනවා. ආයි ඉස්සේ දවසේ ආයි යන පොයට ආයි ආරයි කියපු බණ ටිකත් එක්ක උතුරු සළුව තියෙනවා. ආයි එක පෙසමක ආයි වෙනවා. පින්නතුනේ ඒක දේශනා කරන නියමිත දින ගණන නොරකපු කිකිලියගේ විතර වගේ මේ ධර්මය ජීවිතයට නිති කාලය භාවිත නොකරකින් නිසි වයසට වර්ධනය වෙලා කැකවු විතර වලින් එළියට නොඑන්නා වගේ ධර්මයේ ප්‍රතිඵල හොට ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා ධර්මයේ ප්‍රතිඵලයක් අපේක්ෂා කරනවා නම් ඒ සඳහා දැඩි කැපවීමක් අපි මේ සඳහා ධර්මය සමග සිටීම අපට අවශ්‍ය වෙනවා. පින්තුනි කුඩා පින්කම ඉඳගෙන දානයක් දෙන්න උනත් පින්තුනි අපට ඇස්තර ගන්න පුළුවන් වාක් අවස්ථා තියෙනවා. රැකියා කරන ස්ථානයේ තම අපට පින්කම් කරන අවස්ථා තියෙනවා. සමහර අය අපි ධන සමගින් කාර්යාලය සමග වැඩ කරන ස්ථානයේ මල් ටිකක් පූජා කරනවා, බුදුහාමරණ පෑන් ටිකක් පූජා කරනවා, සමන් වැඩ කරන ස්ථානයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ කරනවා, ස්වාමීන් වහන්සේට දාන පූජා කරනවා, මගදී ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කොත් දානමානය පූජා කරන අවස්ථාවක් නම් දාන ටිකක් පූජා කරනවා. ඇතැම් විට බස් එකේ යනවා, ඇතැම් විට බස් එක දුර ගමන් වල ගිහම අපි ඇතැම් විට සමන් දුවලා ගිහින කඩේට ගිහලා කෑම බීම ගන්නවා. ඇතැම් විට හාමුදුරුවෝ කෙනෙක් ගිලන් පස්සේ ටිකක් අරන් දෙන්න පුළුවන් දෙයක් අපි සමාජ කරන බලන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපිට පින්කම් කරගන්න තියෙන අවස්ථාවක්. අපි හොඳ කල්පනාවකින් ඉන්නවා නම් අපිට අපේ ජීවිතේම තියෙන තියෙන පුණ්‍ය කාලයක් වගේ. බුද්ධ ශාසනයක බුද්ධ ශාසනයක් තියෙන කාලෙක ඉපදිලා ඉන්නවා කියලා කියන්නේ තියෙන තියෙන පුණ්‍ය කාලයක් කියලා කියන්නේ. අපිට හිතෙන පුණ්‍ය කාලයක් කියලා කියන්නේ අවුරුදු 12 වෙනි හරි 13 වෙනි හරි වෙන කාලය විතරේ පුණ්‍ය කාලය කියලා. තිනතන පුණ්‍ය කාලය කියලා කියන්නේ ඥාන සම්පත්තිය කියලා මේකට බුදුදහමේ කියන්නේ අවුරුදු 60ක 70ක 100ක සමස්ත මෙවැනි කාලයක ජීවත් වෙන සමස්ත ජීවිතේම පුණ්‍ය කාලයක්. ජීවිතේ වැඩිහිටි අම්ම තාත්තා ඉන්නවා නම් හොඳට සලකන්න. බුදුහාමර දේශනා කරනවා ලෝකේ ඉන්න සත්පුරුෂය අබුද්ධෝත්පාද කාලවල සුගතිගාමි වීම සඳහා කරගන්න එකම පින්කම තමයි තමන්ගේ වයෝ වෘද දෙම වෙන කරගින්න. මේ පින්කමක ලැබිතරයි සුගතිගාමි වෙන තියෙන්නේ. එනිසා තමන්ගේ නිවසේ වැඩිහිටි අමතාස් ඉන්නවා නම් වයසට කියලා ඉන්නවා නම් උපරිම සලකන්නේ වැඩ. ජීතර සතේ සිව්පාරයක් හදනවා නම් ඒ සතුන සලකන්න. අපට උදව් කරන්න පුළුවන් මට්ටමේ මහා මගදී කෙනෙක් මුණ ගැහුණා නම් උදව්වක් කරන්න උපකාරයක් වෙන්න. මේවා පින්කම් කරන්න තියෙන අවස්ථා. හැබැයි මේ පින්කම් අපි කරනවා වගේම පින්කම් වල තාසයෙන් පින්කම් කරන විතරක් නෙවෙයි. මේ පින්කම් හැමදේක්ම කරත්ින් මේ කියපු දහම කාරණාවලින් අපි ඉදිරියට යන්නට ඕන. නැත්නම් සමහරවම වා පින්කම් කළා කියලා එක පොඩි දෙකින් කලකිරෙන දැනෙන්න. ආන්දරන්ට වා කලකනවා ආන්දරන් එක පොඩි දෙකින් කලකිරෙනවා. එහෙම කලකිරෙන නම් අපි මේ ධර්මයේ නිසි විදියට පිළිතුරු අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන නැහැ. ඒ නිසා එක පැත්තකින් පින්ින් පොහසත් වෙනකම් අනිත් පැත්තෙන් මෙන්න මේ කියපු ධර්ම කාරණාවලින් අපි කියන තුනේ අපි හිත ශක්තිමත් කරගන්න ඕන. මේ හේතුඵල ධර්ම අපි නුවණින් දකින්නට ඕන. එහෙම වුණොත් තමයි සැබෑ සමර නියම විදියට කිකිලිය දින ගන්න සම්පූර්ණ කරාට පස්සේ උණුසුම දීලා නියමිත විදියට කිකිලි කටව එළියට එනවා වගේ කුකුළු කටව එළියට එනවා වගේ අපේ ජීවිතයේ පින්නතුනේ නිසි කාලෙදී මේ ධර්ම අවබෝධය අපිට ලැබෙනවා. ඒක අමුතියෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ කියලා සඳහන් කරනවා. නිවන ප්‍රාර්ථනා කළා ලැබෙන දෙයක් නෙවෙයි. අපි හැම පින්කමක්ම කළා නිවන් දැකියා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් පින්නතුන් නිවන කෙනෙක්ගේම ප්‍රාර්ථනා වෙන දෙයක් නෙවෙයි. ප්‍රාර්ථනා නොකළත් මේ සඳහා ප්‍රතිපත්තිය සම්පූර්ණ කරවමින් අනිවාර්යයෙන්ම නිසි කාලෙදී ගුණධර්ම සම්පූර්ණ වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන ලස්සන උපමාවක්. අලුත් වතු පැටව ඉන්න කියලා දෙන කෙනකට ගිහිල්ලා කිසියම් කෙනෙක් අන අල්ලගෙන අන්තිමයන් අන අල්ලගෙන අන හොඳට අදිනවා. අදිනේ කිරි ලැබෙන්න කියලා අදිනවා. ඈ අනෙන් කිරි ලැබෙනවද? අනෙන් ඇද්දට කිරි ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනන්නේ වගේ ධර්මයේ නොරක ප්‍රාර්ථනා කළාට අවබෝධ ලැබෙන්නේ නැහැ. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා ඒ වතු පැටවුම් ඉන්න දෙන ළඟටම ගිහින් දෙනගේ ගුරුලට අත තියලා ගුරුලෙන් කිරි අදිනවා. අදින ගමන් කිව්වා අනේ මට කිරි එපා කියලා අදිනවා. නමුත් එපා කියලා ඇද්දත් බුදුහාමුදුරුවෝ කියන කිරි ලැබෙනවා කියලා. ඒ නිසා මේ ධර්ම මාර්ගය දෙනවා නම් ඊවන එපා කියේ වැඩුවත් ඊවන ලැබෙනවා කියලා. ඒ නිසා ප්‍රාර්ථනා කර කර නිවන් මාගින් බැහැර වෙන්න ලැබෙන්නේ. ප්‍රාර්ථනා නොකරත් එපා කිව්වත් මේ මාර්ගයේ ගමන් කරනවා නම් නිසි කාලයේදී සමන්ගේ ගුණ දහම් සම්පූර්ණ වෙනවා කියලා. අලැපෙන පියාදේ මේ ධර්ම සාකච්ඡා කරන්න තියෙන වෙලාවෙන් ප්‍රශ්න අපිට ලැබුණේ නැහැ. වන්නම් මේ තුන තුන ප්‍රශ්න අහන්න තියෙන කාලයක් තියෙනවා. ගැටලු තියෙනවා අහන්නත් පුළුවන්. අද අපි සාකච්ඡා කලේ සංයුත නිකායේ තියෙන වාසි ජටෝපම කියලා සූත්‍රය. මෙහාපු කාරණා තියෙන තුන මතක තියාගෙන මේ අපේ ජීවිතෙන් අපි නිතර නිතර දකින්නට ඕන. එහෙම දැක්කොතින් තමයි තියෙන තුන අපට යම් කිසි විදියක මේ ධර්මයේ සාන්දෘෂ්ටික භාවයක් අපට ප්‍රකටවන්නේ. මම දැන් පින්නතුනේ මේ අහපු ධර්ම අනුව තම තමන්ගේ ජීවිත සඵල කරගන්නට පෙරවන් සරණින් මේ හැම දිනකටම නිරොග් නිරෝගී සම්පත් දිගාතර සම්පත් කළ සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම දැන් පින්නතුනේ අද මේ පින් තමයි දායකත්ව සුලමින් තිසං පත්පත් පතරණ මාත්මි බලාපොරොත්තු වෙනවා. තමන්ගේ කල්වත් මෑණියන්ට දිගාතිරි ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම මේ පියතුමාට පුණ්‍ය ආනුමෝදනා කිරීමට එනසය බලාපොරොත්තු වන ආකාරයට මියගිය සියලුම ඥාතින් මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් මේ පින්කම දායකත්ව සුලන් පින්තු නමින් මියගිය කිසියම් ඥාතිරි සැකේ සංගේ සියලුම ඥාතිහුද ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ මේ පින්තුන් හැම දිනාගේම නමින් මියගොස් කිසියම් ඥාතිරි සැකින් බලාපොරොත්තු වින්නත්නම් ඒ සියලුම ඥාතුන් මේ පින් අනුමෝදන්ව ඒ තමගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරවමු. ඉදං මේ ඥාතීනම් හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝ සුඛිතා හොන්තු ඥාතයෝ. සම්බුද්ධ දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දිනමත් අපේ රට දැ සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන් මාදේශෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වන සල්වත්තේ මහත්මිය ප්‍රධාන ඒසෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වන හැම දිනාටම දෙවියන්ගේ දැහැමි ආරක්ෂාවෙන් සියලු යහපත වේවා. ඒ වගේම මෙබඳු පින්කම් කරගන්නට මේ පින්තුන්ට අවස්ථාව සලසා දෙනේ සඳහා මහෝපකාරී වන ගරුතර ලෝකහාන්දරන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ස්වාමින් වහන්සේලාටත් දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදයෙන් සේවා කිනකතුමෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුරු පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ හැමදෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරෝග නිරෝගී සම්පන්නල සේවා ජීවත්වන කාලයේ සතරෙන් සැනසීමෙන් ජීවත් වීමට හැම දිනකම මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝක ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයක් යන සේවා කියලා ප්‍රාර්ථනා කරමි. දුක්ඛම් පන්තාච නින්දුම්කාං භයම් පන්තාච නිම්භයා සෝකං පන්තාච නින්සෝකා කුන්තු සම්දේති පානිනෝ දුකින් සේලන සත් දුකින් මිදෙත්වා දියෙන් සේලන සත් දිය නැති වෙත්වා සොයින් සැවෙන සොන්නත් මෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනකටම සිරුරෙන් සරණයි.